ඉපදීම සහ සම්බුද්ධත්වය අපට මංගල කර්ණයක් තමයි. නමුත් පරිනිර්වාණය සංගමණය කාරණාත් තුරු මංගල කර්ණ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ. අනු උන්වහන්සේගේ චරිතයේ ජීවිතයේ මංගල කර්ම තුනක් තමයි මේ සමරන්නේ. පරිනිර්වාණය කියලා කියන්නේ පිනතුනේ මේ ලෝකෙ ඉපදිට කියන බුද්ධ තියෙන මංගල කර්ණයක්. සතර අනාදිමත් කාලයක් අප්‍රමාණ දුක් විඳගෙන ඇවිල්ලා ඒ සතර දුක සම්පූර්ණයෙන් බහා තබලා මුදා හැරලා මේ සතර ගමන නිමාටපත් කළා. නිබ්බන්ති දිහිරා යථායම් පදීකෝ කියපු ආකාරයට හරියට ආලෝකයක් නිවිල ගියා වගේ සතර ගමන සදහටම නිමාටපත් කරපු උතුමෙක්ගේ අවසන් ගමනයි මේ මංගල කර්ණයක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්නතුනි අපේ මරණයත් මංගල කර්ණයක් කරගන්න ඕන අපි. සැබවින්ම බෞද්ධයෙක්ගේ ජීවිතයේ මරණය කියන්නේ අමංගලයක් නෙවෙයි පින්නතුනි. කෙනෙක්ගේ නිවසේ කෙනෙක් මිය ගියොත් අපි කියන්නේ මල ගෙදර කියලා නේ. ඒ ගම මල ගමක් වෙනවා. මල ගෙදරක් වෙනවා. නම් පින්නතුනි සැබැලෙසම බෞද්ධයන්ට මරණය අමංගලයක් නෙවෙයි. බෞද්ධයන්ට මරණ දවස මියන දවස මංගල සමද දිනක් වෙන්නට ඕන. එයිනම් කියන්නේ අපි අවසාන වතාවට මේ ජීවිතයේ නෙත්ක පියාගෙන අවස්ථාවේදී මෙතනින් නෙත්ක පියාගෙන ඊළඟට නෙත්ක යන ස්ථානයේ සුභතියක් වෙන්නට ඕන. අපි මේ ජීවිතේ ලැබපු ජීවිතයට වඩා හොඳ ජීවිතයක පිළිසින ගන්න ජීවිතයක් වෙන්නට ඕන අපේ මරණය කියලා කියන්නේ. අන්න එදාට අපේ මරණය මංගල කාරණයක්. ඒ විතරක් නෙවෙයි අපේ බෞද්ධයන් විදිහට මේ ධර්ම මාර්ගය ඉදිරියට ගියොතින් සෝවානාදී මාර්ගවල ලැබුවටින් අපි අනිවාර්යෙන් සුභතිගාමි වෙනවා. අපි මේක වඩා ඉහළ ආත්ම භාවයක ඉපදෙන අවස්ථාව. එදා පින්නතුනේ අපේ ජීවිතයේ සුභ මංගල රසක් එන්නට ඕන. ඔබ ඉපදිච්ච රටේ ඉඳලා වෙනත් උසස් රටකට යනකොට ඔබ ඇත්තටම දුක් වුණාද? ඔබ බොහොම සතුටින් ආවේ නේද? හොඳ ලෝකයේ සස්රේක සමෘද්ධිමත් රටකට ඔබ රැකියාවට හරි පදිංචිට හරි යනකොට ඔබේ ඥාතීන්ට වෙන්වීමේ දුකක් තියෙනවා. නමුත් ඔබ හුඟක් සතුටින් ඒ ගමන ආවේ නේද? අන්නේ වගේම වෙන්නට ඕන පින්නතුනේ අපේ net එක පියාගෙන දවසේ අන්නේක සුභ මංගල සම්මත දිනය කරගන්නට බුදුහාමුදුර අපිට මේ ධර්ම දේශනා කළේ. ඉතින් මේ ශ්‍රේෂ්ඨ චරිතාවදානෙහි උතුම් මංගල දිනයන් සමරන මේ වෙසක් පොන් බොහෝ දිනෙදී අපි බුදුරජාණන් වහන්සේට කරන සැබෑ ගෞරවය තමයි උන්වහන්සේගේ සදහම් පණිවිඩයේ නිවැරදිව අසා දැන ගැනීම. වෙසක් පොන් බොහෝ දින එනකොට විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන් විදිහට අපි හැම දෙනාගේම ගෙදර අඩු මාසයෙන් පොල් තෙල් පහනක් හරි දාලනවා. මේ අති ශ්‍රේෂ්ඨ වූ ශාස්ත්‍රෝන් වහන්සේ සමරන්නට උන්වහන්සේගේ සේවය උන්වහන්සේගේ ගුණය සමරන්න ආම වශයෙන් දුගී පැල්පතක ආම වශයෙන් පොල් තෙල් පහනක් හරි දාලනවා. එතෙන් පටන් නොයෙකුගේ වෙසක් සැරසිලි අපි කරනවා. භක්ති ගීත ගායනා කරනවා. මේ හැම දෙයකින්ම අපේ කෘතඥතාවය පළ වෙනවා. අපේ හිතේ මානසික සතුටක් ඇති වෙනවා. ඒ හොඳ දේවල්. නමුත් පින්තුනි වෙසක් පුන් පොහෝ දිනයේදී අපේ ප්‍රධානතම වශයෙන් තේරුම් ගත යුතු දේ තමයි අපි මේ සලකන්නේ අපි මේ සමරන්නේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගේ බුද්ධිමත් බව උන්වහන්සේගේ ප්‍රඥාවයි මේ සමරන්නේ. අනේකින්ගේ අවශ්‍යම දේ තමයි මුණහන්සේ ඇත්තටම දේශනා කරේ මොකද්ද කියන පණිවිඩය. ඊටාම නිවැරදි ලෙස ගැඹුරින් පැහැදිලිව තේරුම් ගත යුතු අවස්ථාවක් තමයි විශේෂයෙන් වෙසක් පොරොන් පොහොය දිනට කියන අවස්ථාව. ඊටාම දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඒ වෛද්‍යවරයා අපේ බෙහෙතට නිසි ප්‍රතිකාරය කරන බව අපි දැනගත්තොත් අපි ඇත්තටම ඒ වෛද්‍යවරයාගෙන් ගන්න ප්‍රයෝජනය මොකද්ද? ඔහු කියන බෙහෙත හරියට නිවැරදිව තේරුම් අරගෙන ඒ බෙහෙත පානය කරන්නට ඕන. එහෙම නැතුව අපිට අනේ වැඩ මාත්‍ය හරිය හොඳ කෙනෙක්, හරිය කරුණාවන්ත කෙනෙක්, වැඩ මාත්‍ය හරි ලස්සන කෙනෙක්, වැඩ මාත්‍යට හොඳ වාහනයක් තියෙනවා, වැඩ මාත්‍යගේ අම්මා තාත්තා හරිය හොඳ කෙනෙක්, හොඳ පරම්පරාවක කෙනෙක්, මේ ආදී කීයේ ගැටන් විට වැඩ මාත්‍ය ගැන ගුණ ගායනා කරන කීිතෙකුත් කීක අපි ඉන්නවා. එහෙම කරන එක ඇත්තටම අපි වැඩ මාත්‍යට සැලකීමක්ද? වැඩ මාත්‍යගෙන් ප්‍රයෝජන ගැනීමක්ද? පින්නතුනේ ඇත්තටම අපි වැඩ මාත්‍යගෙන් ප්‍රයෝජන ගන්න නම් මොකද කරන්නට ඕනේ? ඒ ඕ නියම කරන විහෙත හරියට මාත්‍රාවට දැනගෙන ඒ නිසි ලෙස එක පාරක් කරන්නට ඕනේ. අන්නේ වගේම තමයි පින්නතුනේ සැබෑ ලෙසම වෙසක් සමරනවා කියලා කියන්නේ. අපේ සංස්කෘතිය කියන්නේ කොහොමදයි? භක්ති ගීත කියන්නේ කොහොමදයි? නමුත් අපි කිසිම දෙයකට ප්‍රමුඛත්වය දෙන්න හොඳ නැහැ පින්නතුනි. බොහෝ විට අපට වරදින්නේ අපි මේ නිසි දෙයට ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ. ප්‍රමුඛත්වයේ දියුත දෙයක් තේරුම් ගන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම පින්නතුනි සද්ධර්මයෙන් මේ බුදුදහමට ප්‍රමුඛත්වය දෙනවා කියලා කියන්නේ මේ ධර්මයේ නිසි පරිවිදයේ නිසි ලෙසම අපි අසා දැනගන්න ඕන. ඒක දැනගත්තු පමණට පින්නතුනි යා නවතින්නේ නැහැ එතනින්. ඕගලගේ ශ්‍රද්ධාව හට ගන්නවා. ශ්‍රද්ධාව හටගෙන උට අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් එනවා මේක හැකියතාක් ඉක්මනින් පිළිපදිනවන කියලා. වෙදමාත්‍ය ගැන අපි හරියට හඳුනා ගත්තා නම් ඔහුගේ නිසි බෙහෙත අරගෙන ඉක්මනට අපි පානය කරන්න උත්සාහ කරනවා වගේ මේ ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ බුදුහාමුදුරේ දේශනා කරපු ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න එක. ඊතනම කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් බුදුහාමුදුරේ දේශනා කරපු ධර්මය. ඒක ඔබට යම් කෙනෙක් බුදුදහම මොකද කියලා අහුවත් ඉතාලම කෙටියෙන් ඔබට විස්තර කරන්න පුළුවන්. මේ කරුණට හොඳට අවධානය අහගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය. එකකටකින් මෙලව ජීවිතය සාර්ථක කරගන්න දේශනා කරපු කරුණ. ඊළඟට පරලෝක ජීවිතයේ සුභතිගාමී වෙන හේතු වන කරුණ. ඊළඟට නිර්වාණ අවබෝධය සඳහා හේතු වන කරුණ. මෙලව ජීවිතය සාර්ථක කරගන්න නම් ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කරනවා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සම ජීවිතකා කියලා කරුණු හතර. මොනවද? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සම ජීවිතකා. උත්සාහයෙන් වැඩ කිරීම. ඒ උත්සාහයෙන් වැඩ කළ උපයපු ධනය ආරක්ෂා කිරීම. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම. ඒ තමන් ඉපයපු ධනයට සාපේක්ෂව වියදම් කිරීම. මෙන්න මේක තමයි පළමුවෙන් දේශනා කරපු කාරණා. හැම කෙනෙක්ම මෙලව ජීවිතය සඵල කරගන්න කැමතියි. මෙලව ජීවිතය සඵල කරගන්නට නම් අපි ඉගෙන ගන්න කාලේ මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන, රැකගන්නා කරන කාලේ මහන්සියෙන් අවංකව, දැහැමිව, දහඩිය මුගුරු වගුරු වල ධනෙ හම්බ කරන්නට ඕන. උත්හාන සම්පදා මේ ජීවිතය සාර්ථක කරන්න යුතුන පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ආරක සම්පදා. ඒ උපයපු ධනිය ආරක්ෂා කර ගන්නටත් ඕන. නාස්ති කරන්න හොඳ නැහැ. කල්‍යාණ මිත්‍රතා අපිට හොඳ මිතුරන් මුණගැහෙන්නට ඕන. හොඳ මිතුරන් මුණගැහෙන්නේ ඔබට මිතුරන් මුණගැහෙන්නේ ඔබේ ගුණයන්ට සාපේක්ෂව. ඔබ ඉන්න මට්ටමට අනුව තමයි ඔබේ අලු මුණගැහෙන්නේ. ඒ සඳහා අපි ඉහළම ආකල්ප වලට පත් වෙන්නට ඕන. හොඳ ආකල්ප වලින් දිනු වෙන්න අපිට ලං වෙන්නේ හොඳ මිත්‍රයන්. අපි පිරිහෙනකොට අපිට ලං වෙන්නේ පිරිහෙච්ච මිත්‍රයන්. ජීවිතය සඵල කරගන්න මිත්‍රත්වයේ සුවිසාලදායකත්වයක් දක්වනවා. ඒකට අපි කුඩා කාලේ අපේ හොඳම මිතුරිය තමයි අපේ අම්මා තාත්තා. මාතා මිත්තා සකේ ගලේ කියලා ගෙදරදී හොඳම මිතුරිය අපේ අම්මා. අම්මා තාත්තා දෙන්න. ඒ වගේම විවාහ වුණාට පස්සේ බරියාව පරමාසකහ කියලා. භාර්යාව තමයි හොඳම මිතුරිය. සාන් භාර්යාව දෙන්නට ඕනම දෙන්න හොඳම මිතුරු මිත්‍රයන් වෙන්නට ඕන. ඊට අමතරව තමන්ට දහමක කියාදෙනිය අහලුවේ කින්නට ඕන. මේ කල්‍යාණ මිත්‍රයත්වයේ සුවිශේෂ දෙයක්. ඊළඟ කාරණය තමයි අපිට තියෙන ප්‍රමාණයෙන් අපි විහිදම් කරන්නට ඕන. ධනය හුදෙක් ඉතිරි කිරීම පමණක් නෙවෙයි, ඒකෙන් අත්තාන සුඛේති පීනේති. අපි මුලින් අපිව පෝෂණය කරගන්නට ඕන. පුත්‍ර දානන සුඛේති පීනේති. ධර්මම් පෝෂණය කරන්නට ඕන. මාතා පිතරෝ සුඛේති පීනේති. අමතාත දෙන සූපත් කරන්නට ඕන. ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූජනීය උතුමන්ට හැකි විදියට පරිත්‍යාග කරන්නට ඕන. මෙන්න මේ කරුණු හතර තමයි මෙලව ජීවිතය සඵල කරගන්න බුදුහමෝ දේශනා කරපු අනුශාසන. මංගල සූත්‍රය, වැදපටි සූත්‍රය, තිඟාලවල සූත්‍රය, මේ වගේ සූත්‍ර ගන්න ආක දේශනා කරලා තියෙනවා මෙලව ජීවිතය සඵල කරගන්න අප විසින් මොකද කළ යුත්තේ කියන කාරණා. දෙවනි කාරණය තමයි මෙලොව විතරක් සාර්ථක කළා දැන් අපි අපට පරලොව ජීවිතයක් තියෙනවා. අපි සසර ගමනක් යන අය ඒ සඳහා ධර්ම ශ්‍රවණය කරලා කම්මසකට සමාධිය ඇති කරගෙන අපේ සිත මුල්ලලා සිතින් කයින් වචනෙන් කරන දේවල්ට අනුරූප විපාක ලැබෙනවා කියන අවබෝධයෙන් හැකිතාක් දුරට අකුසලෙන් මිදලා කුසල් දහම් කිරීම. නැත්තම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. පරලෝක ජීවිතය සඵල වන්නට කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුක්තව කර්මඵල විශ්වාසයෙන් හැකි තාක් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්නට ඕන. ඒ අතරිනුත් දාන සීල භාවනා කියන මේ තුනිනුත් ප්‍රධාන වන්නේ භාවනා කියන කාරණේ. භාවනා සඵල වන්නට බෑ නිකන් භාවනා සාර්ථක වෙන නම් සීලවත් වෙන්නට ඕන. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරන්නට ඕන. පංචශීලයේ පිළිමෝතෙන් පින්නතුරි තමා පුද්ගලික ජීවිතයක් පිරිනමනවා. ඒ විතරක් නෙවෙයි සමාජගත ජීවිතය, වෘත්තීය ජීවිතය හැමතැනදීම අපි පිරිනමනවා. සීලවත් ජීවිතයේ පිවිසෙන නම් මුලදී යම් සීලයක පරිත්‍යාගයක් අත්හැරීමක් දානය පුරුදු කරන්න ඕන. මෙන්න මේ දාන සීල භවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා දුරට සඵල කර ගැනීම පරලෝ ජීවිතයේ සෝපත්තනට හේතු වෙනවා. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි නිර්වාණ උපදේශ සඳහා හේතු වෙන කරුණ. පරලෝ ජීවිතයේ සාර්ථක වන්න දාන සීල භවනා නිර්වාණ උපදේ ලබන්න සසර දුකෙන් සදාටම නිදහස් වෙන මොකද කරන්න ඕන? සීල සමාධි ප්‍රඥා නැත්නම් අරසංගි මාර්ගය. විශේෂයෙන් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අවබෝධයෙන් හේතුඵල ධර්ම නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරන්න ඕන. මෙන්න මේ අංශ තුන තමයි බුදුහාමුදුර අවුරුදු 45 දේශනා කළේ. එතකොට මෙලව ජීවිතයේ සාර්ථක වන්න මොකද කරන්න ඕන? උත්තාන සම්පදා, ආරක්ෂ සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා. පරලෝක ජීවිතයේ සුගතිගාමී මොකද කරන්න ඕන? ඔව් දානමයන් පුණ්‍ය කිරීමත් වූ, සීලමයන් පුණ්‍ය කිරීමත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරීමත් වූ. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක් කියලා. ඒව කරනකොට පරලෝක ජීවිතයක් නෙමෙයි මේ ජීවිතයේ සමගේ සතුට වැඩි වෙනවා. Tamante e daana sila bahana kena wedi pura dasara mata kena taman karapuwa. Tungeni pewara tamai kumakda? Nirvana. O nirvana obode sandaha dukhi nidahasanata sila samadhi prajna. Menna meka tamai budhurajan wahansege avurudu 45 ka deshanawala saranse. Etakota menna me tunin idirata yana tamai obe sarthakathwaya kiyala kiyanne. මේ තුන ගැන අවබෝධය ලැබිච්ච පමණට ඔබේ ජීවිතේ සාර්ථක වන්නේ. ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ දේශකයන් වහන්සේ සඳහන් කරන්නේ මේ තුනේ මොකද්ද කියලා. මේ තුනෙන් එකක් කියනවද නැත්නම් තුනම කියනවද අනුපිළිවෙලින් කියනවද මේ තුනේ කොයි මට්ටමෙන්ද කියන්නේ කියන එක දැනගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ සමගම පිළිතුණි මේ ධර්ම මාර්ගයේහි ප්‍රධානතම මන්සන්දේ තමයි සංදිස්ථානයක් තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය කියන කාරණේ. කල්‍යාණ මිත්‍රත්ව සම්පත්තිය තමයි අපේ ජීවිතයේ වටිනාම සම්පත. ඒ සම්පත්තිය ලැබෙච්ච පමණට තමයි සද්ධර්මයේ ඉහළම කරුණ තමන් ජීවිතේ ලැබෙන්නේ. අපේ ජීවිතයේ හි උදාහරණ දේශනා කළා සවනනුත්තරී කියලා කාරණේ. සවනනුත්තරී අසන දේවල්වලින් උතුම දේ මොකද කියන කාරණේ. අපේ දේශහන්වලින් අසන වටිනාම වැදගත්ම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අපේ ජීවිතයේ සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්න සාර්ථකත්වයට ඍජු වන හේතු වන මාර්ග මොකද්ද කියලා මේ දේශනා කළේ. අන්නේ දේශනා කරපු මාර්ගයේ ඉහිලින් අපට අහන්න ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණි මගින්. අන්නේ කල්‍යාණ මිත්‍රයන් Tamanට කොයිතරම් දුරට ලැබෙනවාද කියන එක තීරණය වන්නේ එකතකින් අපේ ළඟ ගුණධම් තියෙනට ඕන. ඒ වගේම අපේ ඉහළ ආකල්ප ඉහළ දැක්මක් අපි ළඟ තියෙනට ඕන. අපේ දැක්මේ ප්‍රමාණයට තමයි අපට කල්‍යාණ මිත්‍රය මුණගැහෙන්නේ. අපි ඉහළ උසස් ආකල්ප වලින් හිටියොත් උසස් තම කල්‍යාණ මිත්‍රයන් අපට මුණගැහෙනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි ප්‍රධානතම කාරණයක් සඳහන් කරනවා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසී පරාභවෝ කියලා භාගතුන් වහන්සේ පරාභව සූත්‍රයේදී කරුණා දේශනා කළා. යම්කිසි කෙනෙක් දිල්වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද කියලා බලා ගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඕ ධර්මයට කැමති බව. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. යම්කිසි කෙනෙක් ධර්මයට කැමති නම් ඒ කියන්නේ එයා දිල්වෙන කෙනෙක්, ධර්මයට අකමැති නම් එයා අපිරිහන කෙනෙක් කියලා. මෙන්න මෙතෙන්දී පින්තුනේ ධර්ම ශ්‍රවණය කරනකොට අපේ අවංක උත්සාහයක් තියෙන්න ඕන. මේ කියන ධර්ම කරුණ මොකක්ද කියලා පැහැදිලිව තේරුම් ගන්න. ඒ ධර්මයේ තේරුම් ගන්න අවස්ථාව තමයි ජීවිතයේ සුවිශේෂම අවස්ථාව වෙන්නේ. ඉතින් අපි ඊටම අවධානයෙන් කලින් ධර්ම කරුණ දනවා කියන පද නෙවෙයි අලුත්ම දෙයක් අහනවා කියන අකල්පෙම අහන්නට ඕන. බොහෝ විට පින්තුනේ උපතින් බෞද්ධයන්ට තියෙන ලක්ෂණයක් තමයි යම් කිසි ධර්ම කරුණක් අහනකොට අහනකොටම අපිට හිතෙන්නේ මේ දන්න ධර්ම කාරණේ කාණි කියලා. එතනම තමයි වැරදීම පින්නතනේ. අපි අලුත්ම කාරණයක් අහන වගේ අහන්නට ඕන. දැන් බලන්න විදේශිකයයි සාමාන්‍ය උපතින් බෞද්ධයෙක් අතර වෙනස බලන්න. දැන් මේ විදේශික මහතුරුත් ඇවිල්ලානේ. ඒ අය ඇවිල්ලා පන්සලට ආව ගමන් පුදුම වෙනවා. අපේ මිනිස්සු දන් දෙන හැටියට සුබද සීල වෙන හැටියට ඒගොල්ලෝ පුදුම වෙනවා. කොහොමද මෙච්චර දන් දෙන්නේ මේ මිනිස්සු කියලා. ඊළඟට පින්නතුනි ඊළඟ පියවරට යනකොට මොකද? ඒ අය ධර්ම කරුණු අසහා දැනගෙනකොට හාමුදුරුවෝගෙන් ඊළඟ කාර්යයකට පුදුම වෙනවා. මුලින්ම අපි ගැන පුදුම වෙන්නේ අපි දන් දෙන විදියට. දෙවියන්ට පුදුම වෙන්නේ මොකටද දන්නවද? මෙච්චර වටිනා දර්ශනයක් අහලා මේ මිනිස්සු මොකද කරන්නේ කියලා. මේ මිනිස්සු මේක කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ? ඇත්තටම මේ මිනිස්සුගේ ජීවිතවලට මේක ගිහිල්ලා තියෙද කියලා ඒ මිනිස්සු පුදුම වෙනවා. ඒ අය ඊටාම පොඩි කාරණයක් දැනගෙන පුදුමයටපත් වෙලා ඒක උපරිම ලෙස ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම කායික වාචික සංවරය අඩුවානේ නිහඬ වෙන්න හරි උත්සාහ කරනවා. ඒ මිනිස්සු පුදුම වෙනවා දන් දුන්නට දෙයනේ එයින් හරි දෙයක් මේගොල්ලන්ගේ නැහැ නේද කියලා. ඒ අය අපි තරම් ධර්මයේ දන්නව නම් පින්නොත්නේ අපට වඩා ප්‍රැක්ටිස් කරන කට්ටිය. අපිටනම් ධර්මයේ දන්නවා නම් ඒක පුදුම වෙනවා. මෙච්චර කොච්චර වටින ධර්මවත් දර්ශනයක්ද මේ කියවෙන්නේ. අනේ මම මේක ඉක්මනට මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා ඊයගේ මුළු ජීවිතේ මේකට කැප කරනවා. එක පොඩි කාරණයක්. අඩුම ගානේ නිහඬ වෙන්න. නැත්තම් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා කියන්න. සිතට පහළ වෙන සිතුවිලි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියලා මේ විනාඩි දෙකක පොඩි අනුශාසනාවක් කරත් මේ මිනිස්සු පුදුමයටපත් වෙනවා. දාන සීල භාවනා කියන තුන කිව්වත් සීල සමාධි ප්‍රඥා කියන මේ තුන කිව්වත් මේ මිනිස්සු පුදුමයටපත් වෙනවා. මෙච්චර වටින ධර්මයක් නේද මේ කියලා. මොකද ලෝකේ කොහේ ගියත් කුමන දර්ශනය ඇහුවත් මේ මිනිස්සු මෙච්චර වටින කාරණයක් අහලා දැනගන්නේ නැහැ. මේ කරණීමේ සූත්‍රයේ මංගල සූත්‍රයේ හවත් පිනුතුනි යට හිතාගන්න බැරි වෙනවා. ඇතැම් විට මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, දර්ශනීය මේ කුමන විෂයක සබ්ජෙක්ට් එකේ ගැඹුරට ගියපු කෙනෙක් වුණත් ඒ කිසිම දර්ශනයක මෙච්චර වටින කරුණු ටිකක් එක තැන ගොනු වෙලා නැහැ කියලා එයා පුදුමයටපත් වෙනවා. දැන් බලන අද ලෝකයේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. සංවේදනික බුද්ධිය කියලා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. මුලින් තිබුණේ GPA එක, grade point average කියන එක, ඊට පස්සේ IQ කියන එක, intelligence quotient කියන එක. දැන් අලුත්ම සංකල්පය තමයි සංවේදනික බුද්ධිය නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක. මෙන්න මෙතෙන්දී පින්නතුනි ප්‍රධාන කාරණා කීපයක් කියයි අවධාරණය යොමු කරනවා. ඒ තමයි ඉන අවයහනස් නැත්නම් self awareness, self regulation, inner motivation, empathy and social skills. මෙන්න මේ කරුණු පහ තමයි කෙනෙකුගේ පෞරුෂයේ සාර්ථකම ලක්ෂණ විදිහට බලන්නේ. මේ කරුණු පහ ලෝකෙ ඉදිරිපත් කරනකොට මනෝවිද්‍යාඥයන් ඩැනියල් ගෝල්මන් වැනි නවීන මනෝවිද්‍යාඥයන් මේ ඉදිරිපත් කරනකොට මිනිස්සු පුදුමයටපත් වෙලා මිලියන ගණන් views ලා මේව බලනවා. පින්න දෙන බොයි සාහස කරනවාද? මේ කරුණු පහම එකම ගාථාවක් ඇතුළත් වෙනවා. ධම්මපදයේ උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සමහරිනෝ සංයතස්සජ ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝවි වඩති. ඔබ පුදුමයි අච්චර දර්ශනය මේ මුළු බටහිරම බොහොම උදාමයට පත් කරපු මේ දර්ශනයක මේ කරුණෝ ධම්මපදයේ එක ගාථාවක් ඇතුළත් වෙන කිව්වොත් ඔබ පුදුමයටපත් වෙයි. පින්නතුනේ මෙන්න මෙතෙන්දි මම අදහන යොමු කරන්නේ මේ බුදුදහම කියන්නේ නිකන් දේශනයක් නෙවෙයි පින්නතුනේ මේක ජීවන ප්‍රතිමදාවක්. බුදුදහම හොඳයි වටිනවා වටිනවා බුදුහාමුදුරුවෝ ලෝකයේ තුන් ලෝකෙම අග්‍ර කෙනා කියේ කිය අපි වචන කිව්වට විතර කරන්නේ නැහැ. එහෙම කරයි කියලා අපේ ජීවිතවල කිසිම වෙනසක් වෙන්නේ නැහැ පිනතුනි. අපි ඕනම් දානයක් දෙන්නේ. ඒෙන් එහාට අපේ වෙනසක් වෙන්නේ නැහැ ජීවිතේ. අපේ ජීවිතේ වෙනසක් වෙන්න නම් මේ දහම් පණිවිඩය මොකද්ද කියලා සැබැල්ස්ම අපි තේරුම් ගන්නට ඕන. මේ දහම් පණිවිඩයෙන් අපේ ජීවිතේ සිදුවන පරිවර්තනය, ජීවිතේට ලැබෙන ප්‍රතිලාභය, අපේ අභ්‍යන්තර ජීවිතයේ තියෙන වෙනස මොකද්ද කියලා අපි ඒ ධර්මය හරහාම තේරුම් ගන්නට ඕන. බුදුහාමුදුරු තේරුම් ගන්න නම් යෝ ධම්මං පස්සතේ සෝමං පස්සතේ කියපු ආකාරයට යම්කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මාර්ගගෙනා කියලා කියන්නේ මේ ධර්මයේ හරහාමයි බුදුහාමුදුරු දැක ගන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි බින්දුනි. ධර්මයේ තේරුම් ගන්නම තමයි බුදුහාමුදුරු කවුද කියලා අපට තේරුම් ගන්න පුළුවන් ගම් තියෙන්නේ. අන්න ඒ සඳහා හේතුන් ප්‍රධාන දේශනයක් තමයි අද අපේ මාතෘකාව විදිහට අපි තෝරාගත්තේ. ත්‍රිවිධ සංයුත්තනිකායේ මහා වර්ගයේ මග සංයුත්තේන බ්‍රාහ්මණ සූත්‍රය. අද අපේ මාතෘකාව බ්‍රාහ්මණ සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්න හේතුනේ භාගතුන් වහන්සේ එක්තරා කාලයක සැවැත් නුවර දේවරම්බෙහි වාසය කරා. මෙහි වාසය කරන අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ උදැසන වූ පිටපතේ වැඩම කළා. පින්දපාතේ වැඩම කරපු අවස්ථාවේ එක්තරා දර්ශනයක් උන්වහන්සේගේ නෙතර ගැටුණා. ඒ තමයි ප්‍රදේශයේ සිටිය ජානසෝනි කියන බ්‍රාහ්මණයා. බොහොම ධනවත් උගත් බ්‍රාහ්මණයෙක්. ඊටාම ලස්සන අස්වරතයක ගමන් කළා. අස්වයන් දෙදෙනෙක් හෝ හතර දෙනෙක් රඳවපු ඊටාම අලංකාර අස්වරතයක මේ ජානසෝනි බ්‍රාහ්මණය ගමන් කළා. පින්තුනේ ඒ කාලේ තමන් ගමන් කරන අස්ව රතයෙන් තමයි ඒ පුද්ගලගේ ධනවත්කම, ඒ පුද්ගලයාගේ තේජස බලන්නේ. දැන් කාලෙත් තමයි යන වාහනේනේ බොහෝ විට බලන්නේ නේ. ඉස්සරහත් ඒකම තමයි පිළිතුනේ. ඉස්සර බොහෝ විට අස්ව කරත් වලින් තමයි ගියේ. යක්ෂ කරස්සේ වටිනාකම වැඩි වෙන තමයි පුද්ගලගේ ධනවත්කම ඒකෙන් තමයි ප්‍රදර්ශනය වෙන්නේ. එතකොට මේ ගියපු අස්ව කරත්තේ අස්වයන් හතර දෙනෙක් යොදවනවා. ඒ වගේම මේ අස්වයන් හතර දෙනාම සුදුම පාටයි. ඒ වගේ මේ අස්සකරත්තේ ගමන් කරන මැදිරිය සුදුම පාටයි. සුදු වස්ත්‍ර වලින්, සුදු අලංකාරවත් රෙදි වලින්, ඒ වගේම සුදු පාට සෙමර වලින්, ඒ වගේම අස්සෙනු සරදල කියන සුදු පාට ලස්සන ඇඳුම් වලින් මේ ජානසෝනි බ්‍රාහ්මණයා සුදු පාට ඇඳගෙන, සුදු පාට තොප්පියක් දාගෙන, සුදු පාට පාවහන් කරඳගෙන තනි කරම සුදු පාට යන. කොච්චර ලස්සන ඇඳ පිළිතුනි. අස්සයන් හතර දෙනා සුදු පාටයි. ඒ සුවිසල් මන්දිරය සුදු පාටයි, බ්‍රාහ්මණය සුදු පාටයි, ඇඳුණු සුදු පාටයි, ජටාව, කෙරිට, සෙමර, පළඳලින ආභරණ සියල්ලක්ම පාවන් දෙකේ නම් සියල්ලක්ම සුදු පාටෙන් බැබලි බැබලි මේ ජානසෝනි බ්‍රාහ්මණයා මේ අස්වරතේ ගමන් කළා. මේ රතේ ගමන් කරනකොට මිනිස්සු මේක දිහා බැලලා පුදුම විදිහට සතුටටපත් වුණා, පුදුමයටපත් වුණා. මිනිස්සු කියනවා මේක නිකන් යානයක් නෙවෙයි, මේක බ්‍රහ්ම යානයක්. මහා බ්‍රහ්ම යාන, මහා බ්‍රහ්මගේ වාහනේ වගේ කියලා මිනිස්සු ප්‍රකාශ කරනවා. මේක නිකන් යානයක් නෙවෙයි, මේක බ්‍රහ්ම යානයක් කියලා. එකල ಭಾರತයේ පින්නතුනි යමකට උපරිම වටිනාකම දෙන්නේ බ්‍රහ්ම කියන වචනේ. යම් කිසි කෙනෙකුගේ චරිතය හොඳ නම් බ්‍රහ්ම චරිතය, බ්‍රහ්මචාරියා කියලා කියන්නේ. අම්ම තාත්තට බුදුහම දේශනා කරේ බ්‍රහ්මාති මාතා පිතරෝ අමතාත් බ්‍රහ්මී වගේ කියලා. එතකොට කෙනෙක්ගේ බලාපොරොත්තු වුණේ මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයට යන්නට. බොහෝ දෙනෙක් ඇඳෙන්නේ මහා බ්‍රහ්මයා. එතකොට බ්‍රහ්ම කියන එකෙන් තමයි ශ්‍රේෂ්ඨ බව හඟවන සංකේතය විදිහට සැලකුවේ. යම් කිසි කෙනෙක් තනියම වාසය කරනවා නම් ඔහුට කියව බ්‍රහ්මී වගේ වාසය කරනවා කියලා. හුදකලාම තනිකඩව කෙනෙක් වාසය කරනවා නම් ඒකට කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතය, බ්‍රහ්මී වගේ කියලා කියන්නේ. එකනේ තනි පුද්ගලෙක් වාසය කරනවා නම් බ්‍රහ්මෙක් වගේ, දෙන්නෙක් වාසය කරනවා නම් පවුලක් වගේ, තුන් දෙනෙක් වාසය කරනවා නම් ගමක් වගේ, තුන් දෙනාට බැරි වුණාට පස්සේ ඒක කොළහලයක් කියලා සඳහන් කරනවා. එතකොට තනිවම වාසය කිරීම මේ තනි බව, හුදකලා බව බ්‍රහ්මත්වයට උපමා කරලා තියෙනවා. තෙන්නුතුනේ මෙන්න මේ දර්ශනය ආනන්ද හාමුදුරුවෝ දැකලා, ආනන්ද හාමුදුරුවෝ මේ සියතියක් සියසින් දැකලා අසලා මේ සිදුවීමත් හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පස්සේ බුදුහාමුදුරට සඳහන් කරනවා භාගතුන් වහන්සේ මම අද සෑහෙන රූපින් පාද වැඩම කරපු වෙලාවේ මෙන්න මේ වගේ දර්ශනයක් මගේ නෙත ගැටුණා කියලා. ජානසෝරි බ්‍රාහ්මණයා සුදු පැහැති අස්යන් බැඳපු සුදු පාට ආවරණ වලින් සැරසিলা සුදු පාටින් සැරසිච්ච මේ අස්ව කරද්දී බ්‍රාහ්මණයෙක් වගේ ගමන් කරනව දැකලා මිනිසුන් ඒක බ්‍රාහ්මණයානියක් කියලා සඳහන් කරලා ප්‍රශ්නහ කරනවා. අර්ථයේදී සම්පූර්ණ ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේ ආවිය සඳහන් කළා. සඳහන් කරා විතරක් නෙවෙයි මේ ආනන්ද සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාගතුන් වහන්සේ. මෙන්න මේ වගේ ස්වභාවයක් බුද්ධ ශාසනය තුල තියෙනවාද උපමා කරන්න පුළුවන් දෙයක් ඇහුවා. සක්කානකෝ බන්තේ හිමස්මින් ධම්මවිනේ බ්‍රහ්මයානම් පඤ්ඤාපේතුන්ති කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ මෙන්න මේ වගේ ඥානයක් මේ ආර්ය විනයෙහි සම්බුදු සසුන තුල කනගන්න පුළුවන් දෙයක් ඇහුවා. බුද්ධ ඥානාන්තික ශාසනයේ නොයෙක් විදිහ උපමා දක්වලා තියෙනවා. දැන් මහා සාගරයට උපමා දක්වලා තියෙන ශාසනයට සම්බන්ධ කරලා. මහා සාගරයේ ගැඹුරට යනවා වගේ මේ ශාසනය ටිකෙන් ටික සීල සමාධි ප්‍රඥා කිමෙන්ට ගැඹුරට යනවා. මහා සාගරයේ වතුර කොටලින් ගත්තා තුන රස වගේ මේ ධර්ම විනයෙහි තියෙන එකම රසය විමුක්ති රසය කියලා. මහා සාගරයේ පතුලේ වටිනා වස්තු සම්පත්ලා තියෙනවා වගේ මේ සම්බුද්ධ ශාසනයේ සාගරයේහි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මේ වටිනා රංගුවන් තැන්පත්ලා තියෙනවා කියන. මහා සාගරයේට සිව් දෙසින් ගංගා ඇවිල්ලා එකම මුහුදු දිපාවට පත් වෙනවා වගේ මේ සම්බුද්ධ ශාසනයට සතර කුලයෙන් සතර දිසාවෙන් අය වෙලා මහාන වෙලා එකම බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා කියන. මේහාට උපමා දක්වලා තියෙනවා. අන්නේ උපමා ගණයෙන් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ බ්‍රහ්ම ඥානයත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල දේශනා කරනවා. බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරන් සඳහන් කරනවා සක්කා ආනන්දාති භගවාවෝච. ආනන්දය මේ ශාසනයෙන් එහෙම පණවන්න පුළුවන්. මොකක්ද ඒ පණවන්න පුළුවන්? ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං බ්‍රහ්ම ඥානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංඝාම විද්‍යෝ ඉතිපි. ආනන්ද මේ ශාසනයේ මේ ධර්ම විනයෙත් මේ වගේම බ්‍රහ්ම ඥානයක් පණවන්න පුළුවන්. ඒකට බ්‍රහ්ම ඥානය කියලා කියනවා, ඒකට ධර්ම ඥානය කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි අනුත්තර සංඝාම විද්‍යය උතුම් වූ යුද ජයග්‍රහණය කියලා පණවන්න පුළුවන් මාර්ගයක් මේ ශාසනයේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්ව ගමන් දැන් අපි හිතන දැන් දාන මාතෘකාවෙන් මේ කියන්නේ කියලා නේ. එහෙම නෙවෙයි පින්නතුනි. මේක ඉතාම ශ්‍රද්ධාවෙන් අහන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පින්නතුනි. අපි මේ ජීවිතේ ලැබපු වටිනාම දේ. මේක ඔබ විශ්වාස කරන්න. ඔබ ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් සංඝං සරණං ගච්ඡාමි කියලා දෑත් එකතු කරලා වඳිනවා නම් ඔබ ඊටාම නැති මතක තියාගන්න ඔබ මේ වඳින්නේ ඔබ මේ ගෞරව දක්වන්නේ ඔබ මේ ශ්‍රද්ධාවට පත් වෙනවා තියෙන්නේ ඔබ මේ විශ්වාස කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක හොඳට තමන්ගේ හිතේ තැම්බත් කරගන්න. ඔබ මේ ජීවිතේ වටිනාම දේවල් තුනක් ලැබලා ඇති. යාන වාහන ලැබලා ඇති, අධ්‍යාපනය, රැකිරක්ෂා, දරුවන්, නොයෙක් විදිහේ දේපළයන්, නොයෙක් දේවල් ඔබ ජීවිතේ ලැබලා ඇති. ඒ වගේ අනිසි වටිනාකමක් තියෙනවා. නමුත් වෙනතර ඔබ ශ්‍රද්ධාවන්ත නම් ඔබ විශ්වාස කළ යුතු ප්‍රධානතම දේ තමයි ඔබේ ජීවිතේ ලැබපු දේට වඩා වටිනාම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණා. මේ අරසිංහ මාර්ගයේ පේන තුනි බුදු දහමේ සියලුම කාරණා ඇතුළත් කරන්න පුළුවන්. සතර සතිපට්ඨානෙ, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, කර්මය, නිර්වාණ අවබෝධය, ඒ වගේම සත්බොජ්ජංග, පරිසම්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍ය මේ සියලුම දේවල් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මේ පුළුල් මාතෘකා මත ගොනු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බුදුහම සඳහන් කරනවා මේ මහා සාගර පතුලෙහි ඊටාම වටිනා දේවල් තැන්පත් වෙලා තියෙනවා. රන් රෙදි මුතු මැණික් වෙරළු මිණි ආදී අතිශය වටිනා දේවල් සාගර පතුලේ තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ සාගර පතුලේ තියෙන වටිනාම දේවල් අතුරින් දේ තමයි මෙන්න මේ ආරස්නගික මාර්ගය කියන කාරණේ. ඒක නිකන් මේ සාගරෙන් උල්ටාවනේ පිළිතුරුනි. මේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් සාරාංශික කල්පනාක්ෂය මේ මහා සාගරයේ පිහිනලා කිමිදෙලා ගිලිලා අනන්ත දුක් විඳලා දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා ඇස් ඉස් මස්ලිය දන් දීලා සාරාංශික කල්පනාක්ෂයක් නැමැති සුවිශාල කාල පරිච්ඡේදයක් කරපු සුවිශාල මෙහෙවරක සුවිශාල කැපවීමක උත්සාහයක දහඩිය මහන්සියක ප්‍රතිඵලය තමයි මේ මහා සාගරයේ පතුලේ නම් උඩට ඇවිල්ලා අපේ දෑතට මේ දීලා තියෙන්නේ. අපිට මේ ජීවිතයේ කෙනෙක් උදව් කරලා තියෙනවා නම් අපේ අම තාත්තාත් වහ උදව් කරලා තියෙනවා. ඔබට උගන්නපු ගුරුවරු උදව් කරලා තියෙනවා. ඥාති මිත්‍රාදීන් උදව් කරලා ඇති, යහළුවන් උදව් කරලා ඇති. නමුත් ඒ සියලුම දෙනාට වඩා අපි මේ ලෝකේ ඉපදෙන්න කල්ප ගානකට කලින් අපි වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක ගලවලා දන් දීලා ඇත් රජෙක් වෙච්ච කාලෙක තමන්ගේ දන දෙක තමන්ගේ මතින් කපල දීලා ඒ වගේම අර මහා කපි ජාතක වෙනි ජාතකවල අර බෝසත් වඳුරා අර වලින් ගොඩගත්තු මිනිස්යාගේ දැඩි ප්‍රහාරයෙන් හිසේ වේදනාවට පත් වෙලා ඒ වගේ අප්‍රමාණ කැපවීම් කරලා පිළිතුණි මේ දහමක් අනාවරණය කළා අපිට දීලා තියෙනවා. අන්නේ දහමේ සුවිශේෂ අවස්ථාවක් තමයි ආරස්නගික මාර්ගය කියලා කියන්නේ. මේකේ කාරණාටත් ඇතුළත් වෙනවා. අපේ කල්යාණ මිත්‍රාශ්‍රය කොච්චර ලැබුණාද කියලා බලන්නේ මේ ආරස්නගික මාර්ගයේ තේරුම් ගත්ත පමණට. අපේ ජීවිතයේ කොයිතරම් අපේ ජීවිත වටින මට්ටමට පත් කරන්නට අපට වටිනාම සම්පත්තිය වන කල්යාණ මිත්‍ර සම්පත්තිය අපේ ජීවිතයට ලැබුණාද කියලා අපි බලාගන්න ලක්ෂණය තමයි මේ ආරස්නගික මාර්ගයේ තේරුම් ගත් ප්‍රමාණය. මේ ආරස්නගික මාර්ගයේ තේරුම් ගැනීම අඩුවක් තියනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ කල්යාණ මිත්‍රයන් නිසිලස අපට ලැබෙන්නේ නැහැ කියන එක. කල්යාණ මිත්‍රත්වයේ නිසිසේ ලැබුණේ නැහැ කියලා කියන්නේ අපි අපේ දැනට ඉන්න මතවාද ටිකෙන් අපි වෙනස් වෙන්න කැමති නැහැ කියන එක. අපේ නම්ය කියලා බවක් තියනවා නම් වටිනාම දේ හොයාගෙන යන්න අවංක ආධ්‍යාත්මික උත්සාහයක් තියනවා නම් අපට අනිවාර්යයෙන්ම කල්‍යාණ මිත්‍රයන් මුණගැහෙන උරුම පිනතුනි. කල්‍යාණ මිත්‍රයන් කියන්නේ මේ ෆේස් ටු ෆේස් මුණගැහීමක් නෙවෙයි. මේ සද්දකම කණිවිඩය කොහෙන් හරි මේ ලින්ක් එක අපිට ලැබෙන්නට ඕන. ඉස්සර කාලේ වගේ නෙවෙයි වර්තමාන කාලේ අපේ ජංගම දොරකතනියට මේ කල්‍යාණ මිත්‍රයන් ලබා ගන්න පුළුවන් අපට. මේ සදහම් පරිවිදියේ කොයිතරම් ආකාරයකින් අපේ ජීවිතයට ලැබුණාද කියන කාරණේ. අන්න ඒ කල්යාණ මිත්‍රයන් ලැබීමෙන් හරියට කල්යාණ මිත්‍රත්වයේ සඳහන් කරන්නේ මේ ආරස්නගික මාර්ගයට හරියට පෙර දිගින් පායන සූර්යාගේ අරුණෝදේ වගේ කියලා. අන්ධකාරයෙන් තියෙන ලෝකය ආලෝකවත් කරන්නට ලෝකයේ ඉර පායනකොට ඉර පායන කලින් නැගෙනහිර දිසාවේ තියෙන සලගුණ තමයි අරුණෝදය කියන එක. නැගෙනහිර අහසෙහි වනාකුළු වලට රතු පාට ඡායක් වගේ වැටෙලා තියෙනවා. අන්න ඒකෙන් අපි දන්නවා දැන් තව මොහොතකින් ඉර පායනවා කියලා. අන්න ඒ වගේ තමයි අපට ආරියස්තංගික මාර්ගය ලැබෙනවා කියන එකට තියෙන සලගුණ තමයි කල්යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදය. අන්නේ අරුණෝදය අපට ලැබුණා නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රත්වයේ තුලින් මේ සද්ධර්ම ලැබෙන්න ඕන පිණිස. එහෙම නොලැබුණා නම් අපේ ලොකු අඩුවක් ජීවිතේ තියෙනවා. අපි දීපු දාහනේ අඩුවක් තියෙනවා. දාහනේ කියන දාහනේ ප්‍රමාණය අඩුවක් නෙවෙයි. ඒ දාහනේ කොච්චර අවංකව දුන්නාද කියන එකේ ගැටලුවක් අපිට තියෙනවා. ඔබ පරිත්‍යාගශීලී වෙනකොට ඔබ දන් දෙනකොට අවංකව නම් දාහනේ දෙන්නේ. මෙලම් සූත්‍රයෙන් සූත්‍ර ඉතාලි පැහැදිලිවම සඳහන් කරන පින්නතුනි. ඔබට දහමේ ලැබෙන නම් කල්‍යාණ මිත්‍රත්වය ඕන. කල්‍යාණ මිත්‍රත්වය ලැබෙන නම් පරිත්‍යාගශීලී වෙන්නට ඕන. පරිත්‍යාගශීලීත්වයේ නියම විදිහට කරොත් තමයි සද්ධර්ම ලැබෙන්නේ. ඒ දන් දෙන එක අවංකව කීර්ති ප්‍රශංසාවන් වලින් නොමැතිව ධර්මයේ ලැබීමේ අපේක්ෂාවෙන්මයි වෙනතුනි දන් දෙන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි නියම ලෙස කල්‍යාණ මිත්‍රයෙක් ලැබිලා ඊටුලින් අපේ ජීවිතේට සන්තකම ලැබෙන්නේ. අන්නේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ප්‍රධානම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ බුදුදහමේ තියෙන බ්‍රහ්ම යානය. මේක තමයි ධර්ම යානය. මේක තමයි අනුත්තර සංඝහම විජය. උතුම් වූ යුද ජයග්‍රහණය කරන ක්‍රමවේදය මේකයි කියලා දේශනා කරනවා. අනෙත් ඉන්නේ දේශනා කරනවා මේ මාර්ගය බහුල වශයෙන් යම්සිකර කෙනෙක් කරනවා නම් සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලේකතා රාගවිනිය පරිෝසනාහංති දෝෂවිනිය පරිෝසනාහංති මෝහවිනිය පරිෝසනාහංති. ආනන්ද යම්කිසි කෙනෙක් මේ අරසිංහ මාර්ගයේ නිස්සේ පරිපිරිපදිනවා නම් සම්මාදිට්ඨි ආදී කාරණා ඒක රාගයේ දුරුකරණ හේතු වෙනවා, ද්වේෂයේ දුරුකරණ හේතු වෙනවා, මෝහයේ දුරුකරණ හේතු වෙනවා කියන මේ රාග ද්වේෂ මෝහ නැත්නම් ලෝභ ද්වේෂ මෝහ කියන මේ තුන අඩුපිරීම තමයි පිනතුනේ සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. අපි දානයක් දුන්නා, සීලයක් රැක්කා, භාවනාවක් කළා, සමත භාවනාවක් වැඩුවා, විදර්ශනා වැඩුවා, සතිපට්ඨානය භාවිත කළා, වැඩි දියත් සබා පිනතුනේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් ලැබෙදුවා, බුදුහාමුදුරු වෙනුවෙන් මනස පහන පූජා කළා, ත්‍රි දහම් පදයක් ඇහුවා. ඒ හැම දෙයකින්ම අපේ බලාපොරොත්තු වෙන්නට ඕන අපේ හිතේ තියෙන කෙලෙස් අඩු කර ගැනීම. ඒ කෙලෙස් අඩු කරගත්තු පමණට තමයි අපට දුක නිදහස් වෙන්න පුළුවන් බව තියෙන්නේ. අන්නේ මාර්ගයේදී පළවෙනි ලක්ෂණය තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. යහපත් දැක්ම කියන කාරණේ. හරියට අන්ධකාරය හිටපු කෙනෙකුට ආලෝකයක් දැල්වන වගේ අපට අරසිංහ මාර්ගයේ පළවෙනි පියවර තමයි මේ සද්ධර්ම ශ්‍රවණයෙන් අපට මේ ලෝක අවබෝධය ලැබීම, ජීවිත අවබෝධය ලැබීම. ධර්ම ශ්‍රවණය කරනකොට පළවෙනි අවබෝධය තමයි අපේ සිත මුල් වෙලා කරන දේවල්ට අනුරූපව අපි කයින් යමක් කළත්, වචනෙන් වචනයක් කතා කළත්, සිතින් සිතුවිල්ලක් හිතුවත් අපේ සිතේ ස්වභාවයට අනුව සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. අපේ හිත අපිරිසිදුව රාගයෙන් ද්වේෂයෙන් යුක්තව අපි වචන කතා කරනවා නම්, කායිකව හැසිරෙනවා නම්, සිතුවිලි හිතනවා නම් අපට කොමක් දෙන්නේ ජීවිතයට? දුකයි සැපද? දුකක් එන්නේ. හිත අපිරිසිදු යමක් කළොත් දුක් එන ජීවිතයට, හිත පිරිසුදු යමක් කරනකොට මොකද වෙන්නේ? ජීවිතේ සැප එන්නේ. බලන්න පින්නතුනේ කවුරු හරි කාමනාපයෙන් ඉන්නකොට අපි හැසිරෙන විදිය බලන්න පින්නතුනේ. අපිටම අපි ගැන බලාගන්න පුළුවන්. අපි යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවෙන් ඉන්න වෙලාවක බලන හිතේ ස්වභාවය, මොහොනේ ස්වභාවය, හැසිරෙන විදිය. අපි යම් කිසි කෙනෙක් ගැන රාගයෙන් ඉන්න අවස්ථාව. ඊළඟට බලන්න අපි පරිත්‍යාග සීල හොඳට දානයක් දෙන්න ඉන්න වෙලාවේ ලක්ෂණය බලන්න. ඔබ දන් දෙනකොට බලන හිතේ ලක්ෂණ. ඔබේ ගෙදර බලන සාංගික දානයක් දෙනකොට බලන ගෙදර ලක්ෂණ. ගෙදරට හැම කෙනාම එනවා, හැම තැනම ගෙදර ඇවිදිනවා. බඩු මුට්ටු අත ගන්න ඔබ කිසිම සීමාම නැහැ එදාට. ගෙදර දානේ දවසේදී, දානේ ගෙදර දවසේදී ඉදර පොඩි ළමයි වල සෙල්ලම් කරනවා, බඩු මුට්ටු අදිනවා, ඇඳන් වල පෙරලෙනවා. මේ පිට ළමයි ඇවිල්ලා නේ. එදාට ඔබේ ගෙදර පන්සලක් වගේ. හැබැයි දානේ ගෙදර පස්සේ දවසේ නම් එහෙම ඇවිල්ලා ඉන්න බෑ කාටවත්. දානේ ගෙදර තමයි පිටේ. පින්නතනේ ඒ වගේම තමයි අපි සෙල්ලම්ත වෙනකොට ඊටත් වඩා අපේ ජීවිත ලස්සන වෙනවා. අපි පංචශීල ආරක්ෂා කරනවා නම් යම් කිසි කෙනෙක් පංචශීලයම නෙවෙයි පින්නතන අඳුම ගානේ බලන්න පංචශීලයෙන් සීලපද දෙකක් ආරක්ෂා කරනවා කියලා. යම් කිසි කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා නම්, යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවා නම්, කිසියම් කෙනෙක් කියනවා යා කිසිම හොරකමක් කරන්නේ නැහැ, 100%ක් මෙයා හොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා නම්, මේ කෙනා 100%ක්ම බොරු කියන්නේ කියලා අපි දන්නවා නම්, බණ පින්නතන ඒ කෙනා ගැන අපට කොච්චර ගෞරවයක් හටගන්නේද? සිල්පද පහම ඕනේ දෙකක් බලන්න කියලා තියෙනවා. එතකොට පහම ආරක්ෂා කරන කොච්චර ගෞරවයක්ද නේ? එතකොට සිල්වන්ත ජීවිතයක ලස්සන බලන්න කියලා තියෙනවා. ඊළඟ මෛත්‍රී සාගත බව. කිසියම් කෙනෙක් මෛත්‍රී සාගතව ඉන්නවා නම් එයාගේ ජීවිතය කොච්චර ලස්සනද බලන්න. බුදුහම දේශනා කළ යම් සිලිනගේ මානසික සුවයක් අපේක්ෂාවක් තියනවා නම් යම්සං සන්තං පදං අනිසමෙච්ච කිසියම් කෙනෙක් යම් ශාන්තපදයක් කැමති නම් මානසික සුවයක් කැමති නම් ඒක නා පුළුවන් තරම් මෛත්‍රී භාවනා වඩන කියලා. මෙන්න මේ මෛත්‍රී භාවනා වැඩිලා තියෙන ප්‍රමාණය තමයි අපේ ජීවිතයේ සැපත කරා යනවාද නැත්නම් දුක් වැඩෙන පැත්තේ යනවාද කියලා බලන ටර්නින් පොයින්ට් එක මේක. මේක තමන්ටම තමන්ගෙන චෙක් කර බලන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මට්ටමට තමන් යම් කිසි ප්‍රමාණයකට හරි ළඟා වෙලාද කියන තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි වෙනත් කෙනෙක් දකිනකොට තමන්ගේම දරුවාසේ බලන විදිහට මනස හුරු වීම. කොහොමද මේ මට්ටමට තමන්ගේ හිත වැඩිලාද කියලා තමන්ට බලගන්නේ? ඉතාම සරල උදාහරණයක් කියන්නම්. සමාජයේ ලොකු හානියක් කරපු කෙනෙක් ඉන්නවා නම් හොඳට මතක් කරගෙන ඉවයි කෙනෙක් දැන් ඔබ කාලේ දැන් කාලේ වගේ දන්නෝනේ වගේ කට්ටියනේ සමාජයේ රටකට ලොකු හානි කරපුවයි. අන්න ඒ වගේ හානියක් කරපු කෙනෙක් වරදකරුව බවට පත් වෙලා අපි කියමු යාට දැඩි දඬුවමක් දුන්න කියලා. එයා එල්ලුම් ගහට නියම කළා කියලා. එල්ලුම් ගහට ඒ පුද්ගලයා නියම කරපු ආස්ථාවේදී ඔබේ හිතේ ලක්ෂණය මොකද්ද? ඔබ ඒකට ඒ වෙලාවේ හිතන්නේ කොහොමද කියලා බලන්න. ඒ නියම කරපු කෙනා ඔබේම දරුවෙක් නම් ඔබට ඒ වෙලේ ඔබේ හිතේ ඇති ලක්ෂණය මොකද්ද? ස්වභාවය මොකද්ද? ඔබ කැමතිද? දැන් මේ ලෝකේටම නැත්තම් රටකට මුළු රට ප්‍රපාතයට හෙලන්න මුල් වෙච්ච කෙනා ඔබේ දරුවා නම් ඒ කෙනා දැන් එළුම් ගහට නියමන අවස්ථාව ඔබේ දැහැ ඉදිරිපිට වෙනවා නම් ඒ වෙලාවේ ඔබේ මනස ඔබ මේකට කැමතිද? ඔව්, ඒ වෙලාවට මිතනට කැමති නෑ. අපිට කැමති වෙන්න බෑ කියනතනි. අන්න ඒ මට්ටමට අපේ හිත දියුණු වෙන්නට ඕන අපි මේ ආධ්‍යාත්මික ගමන මගේ යන්න නම් කියනතනි. එතකන් අපි දහමග වැඩිලා දැන් අපට. හැබැයි ඒකෙන් කියන්නේ නෑ වැරදි වැඩ කරන්න බලන් ඉන්න කෙනෙක් නෙමෙයි කියන්නේ. කිසියම් කෙනෙක් හානිය කරනවා නම් විනාශයක් කරනවා නම් ඔවුන්ට දඬුවම් කනගෙන බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළා නෑ. හැබැයි ජීවිත හානියක් කරන්නේ නෑ. ඔවුන් සිරකර කරනවා. ඔවුන්ට දඬුවම තේරුම් ගන්න පුළුවන් විදිහට දඬුවම් දීම බුදුදහමෙන් අනුමත කරලා තියෙනවා. හැබැයි කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන බුදුදහමෙන් කිසිසේත් අනුමත කරන්නේ නෑ, අනුබල දෙන්නේ නෑ. මේ කන්නේ සඳහන් කළේ පින්තුනි, අපේ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට ඇත්තටම මේ ආර්ථික මාර්ගය නම් අපි යන්නේ අපේ මෙන්න මේ ලක්ෂණ වැඩෙන්න ඕන පින්තුනි. සම්මා දිට්ඨිය කියන්නේ පරිණ ලක්ෂණය තමයි. අපේ මනසේ ස්වභාවයට අනුව අපට කර්ම විපාක විඳින සිදුවෙන බව පිළිබඳව අපි විශ්වාස කරන්නට ඕන. මෙන්න මේ විශ්වාසයත් එක්ක පින්තුනි අපට ලොකු පරාසයක් ජීවිත අවබෝධයක් ලැබෙනවා. අපේ ජීවිත කොහොමද ගමන් කරන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා යම් කෙනෙක් නරක වැඩක් කරුවොත් ඒක නාට පරලෝක විතරක් නෙවෙයි මේ ජීවිත කාලයම යාට දුක් විඳින වෙනවා. සමාජ අප්‍රසාදයෙන් ලක් වෙන සිද වෙනවා. දැන් බලන්න යම් කෙනෙක් හොරකමක් කළොත් අපි කිමු ඩොලර් 1000ක යම් කෙනෙක් හොරකමක් කළා කියලා. ඒ කෙනා අර ඩොලර් 1000ම නැවත දුන්නොත් අර නැති වෙච්ච කීර්තිය ලබා ගන්න පුළුවන්ද මෙයාට? නැවත ඩොලර් 1000 නෙවෙයි පිටු ලක්ෂයක් දුන්නත් අර නැති වෙච්ච කීර්තිය නැවත ලබා ගන්න බෑ කියලා. කෙනෙකුගේ ජීවිතේට වටිනාම දේ කීර්තිය. අන්නේ කීර්තිය ඇතුළු බොහෝ දේවල් අපට අහිමි වෙනවා. අපේ හිත අපිරිසිදු වෙලා අපේ සොරකම් කිරීම ආදී මේ අකුසල දහම් අපේ ජීවිත තුලින් සිදුවෙනවා. අන්නේ නිසා පින්නතුනි සම්මාදිටිය ලැබෙන පළවෙනි අවබෝධය තමයි කම්මසකත සම්මාදිටිය. ඒ කර්මයේ පිළිවඳව විශ්වාසය අවබෝධ ලැබෙච්ච පමණට මොකද වෙන්නේ? ඔහු සම්මා සංකල්පය, නෙක්ඛම් සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය කියන මෙන්න මේ සංකල්ප තමයි මෙයාගේ ජීවිතේ ඇති වෙන්නේ. යාගේ සිතුවිලි හරියට නැස්සනයි. නිතර මෛත්‍රී සාධක සිතුවිලි තියෙන්නේ. නිතර කම් සම්පත්තියෙන් අයින් වෙනවා කියන හැඟීම තියෙන්නේ. නිතරම මෛත්‍රී සාගත වගේම කරුණාවෙන් අනිත් අය දෙස බලනවා. අව්‍යාපාද සංකල්ප කියන්නේ මෛත්‍රිය. අවිහිංසා සංකල්ප කියලා කියන්නේ කරුණාව. නෙක්ඛම්ම සංකප්පේ කියලා කියන්නේ අත්හැරීම පරිත්‍යාග සිටින්න. මෙන්න මේ සංකල්ප තමයි නිතරම මියාගේ හිතේ තියෙන කුමන හෝ දෙයක් අනිත්‍යර දෙන්න අත්හරින බලාගෙන ඉන්නේ. නිතරම මෛත්‍රී සාගත අනිත්‍ය නදේශ බලනවා. වෙනද තමන්ගේ පැත්තින් ඉඳගෙන ප්‍රශ්නයක් දැක්කේ නමුත් දැන් ප්‍රශ්නේ බලන්නේ අනිත් කෙනාගේ පැත්තින් ඉඳන්. මෙන්න මේක තමයි සම්මා දිටින්ගේ වෙන ජීවිත පරිවර්තනය. සම්මා වාචා. මේ සම්මා දිට්ඨියත් එක්කම පිනුතුනේ මේ කෙනාට තේරෙන වචනය සංවර වෙන්න ඕන කියලා. ඒක නා වචනයක් කතා කරන්නේ හොඳට හිතන බලන. බොරු කීම, කේනම් කීම, හිස් වචන කීම, ඒ වගේම පරුස වචන කීම මේ දේවල් වලින් අකුරවාන්තරම් වලකිනවා. වලකින්නේ ඇයි? සාමාන්‍ය කෙනෙක් මේ වගේ වලකින්නේ සමාජයෙන් වෙන දෝෂ ආරෝපණ වලින් බේරෙන්න. නමුත් ධර්මයේ යන කෙනෙක් මේ වගේ මෙදෙන්නේ ඇයි? දැන් මේ කෙනාගේ ජීවිතයේ ඉලක්කය තමන්ගේ පැත්තෙන් නිවැරදි වෙන්න. මේ ආධ්‍යාත්මික සැනසීම බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරන්නේ. අභ්‍යන්තර සතුට බලාපොරොත්තු වෙන්නේ මේ හැමදේම කරන්නේ. ඒ අභ්‍යන්තර සතුට බලාපොරොත්තු වෙන කරනවා නම් ඒක නට නරක වචන කතා කරන්න බෑ. නරක වචනයක් කතා කරලා පස්සේ බලන් පිනොත්නේ පස්සේ කොච්චර එකට දුක් විඳිනවද තමන්ට. මම මේ වචනේ කතා කරපේක හොඳ නෑ කියලා තමන්ට සාමාන්‍ය හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා තමන්ට වටිනාම දේ වඩපත් වෙන තමන්ගේ හිත. අන්නේ හිත ලස්සන මලක් වගේ විතර මේක නැත් ආරක්ෂා කරගන්නවා. සමකමන්ත. යා ප්‍රාණනාතේ. ඒ වගේම සොරකම. නිවැරදි කාන් සේවනේ. මේ වගේ ඥා සපුරාම වෙන් වෙනවා. දැන් මෙයාගේ ගමන ආධ්‍යාත්මික ගමන. සමකමන්ත. සම ආජීව. මේ තැනැත්තා ජීවත් වෙන කරන දේ ඉතාම ධර්ම දෙයක් මෙයා කරන්නේ. රැකියාව කරන්න ගියලා පොඩි දෙයකින් වායකයේ දැන සාධාරණයක් කරන්නේ. තමන් කරන රැකියාවට උපරිම වටිනාකමක් ලබා දෙනවා. ගන්න වැටුපට සාධාරණ විදියට දැනට වැඩ කරනවා. ඒ වගේම තමන් සේවය කරන ස්ථානයේ කිසිම දෙයක් වැඩ විදියට යොදවන්නේ නැහැ. කාර්යාලයේ තියෙන පොදු දේපළ තමන්ගේ ගෙදර ගියේ නෑ එයා. වැඩි දෙයක් තමයි තමන්ගේ ඔෆිස් එකේ හාන්සියට ගන්න. නැත්නම් ඉතාම සුරූප කරණයක් මකන කැලණක් අත් මේ තැනත්තා තමන්ගේ ගෙදර ගියේ නැහැ. ඇයි? ඒ වැරදි ආදර්ශයෙන් දරුවන්ට දුන්නොත් මොකද වෙන්නේ? දරුවත් එක බලාගෙන ඉන්න අම්මා ඔෆිස් එකෙන් හාස්පීස් වල ටික ගේනවා. පෙන්සල් ටික ගේනවා කියලා දැන් දන්නවා. ඒ දරුවත් ලොකුනහම මොකද කරන්නේ? ඒ තැනත්තා ඔෆිස් එක ගිහිනත් මේකයි කරන්නේ. ඊට වඩා ලොකුවට ගේනවා. එයා ආයතනයක ප්‍රධානියෙක් වුණොත් ඒ ප්‍රධානීගේ මට්ටමෙන් හොරකම් කරනවා. ඒ තැනත්තා රාජ්‍ය නායකයෙක් වුණොත් මොකද කරන්නේ? මුළු රටකට තියෙන මිනිස්සුන්ගේ බෙහෙත් ගිනන් සියල්ලක්ම ගන්න දින දෙවරකම් කරනවා. ඒ නිසා පින්නතුනි ඉතාලම පොඩි දෙයක් ඉඳන්ම සැලකිලිමත් වෙන්න අපි සොරකම් කරන් පොඩි දෙයක් ඕකේ කර ගණන් ගන්න දෙයක් නැහැ කියලා එහෙම කියන්නේ නැහැ පින්නතුනි. ඒකෙන් ඔබේ දරුවා ඔබ ගැන හොඳට බලාගෙන ඉන්නේ අම්මා තාත්තා කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ ආදර්ශේ පුඩා කාලේ පටන් දෙන්න. නැත්තම් පින්නතුනි වෙන හානිය ඔබට පේනවා නේ මේ හැද ලෝකෙ වෙච්ච දේවල් නේ. ඒගේ රටවල මිනිස්සු දුකිනේ හැටි කරණක් නෙවෙයි පිනතුනි. ලෝක ඉතිහාසයේ දැසම් බලන්න පිනතුනි කිසියම් රටක මානව සංහතියක් දුකිනවා නම් ඒ දුකින හේතුන ප්‍රධාන කාරණේ රාජ්‍ය පාලකයන්ගේ තියෙන වැරදි චර්යය. එතකොට ඒ වැරදි වලට හේතු වෙන්න එක කාරණයක් තමයි ඩෙමෝපියන්ගේ නිසි ආදර්ශය නිසි මඟ පෙන්වීමේ දරුවන්ට ලැබෙන්නේ නැත්නම්. එක පුද්ගලයෙක් වැරදි කරොත් පිනතුනි බලන්න ආයතනයක ප්‍රධානියෙක් බවට පත් වෙනවා තියෙනවා. කී දෙනෙකුට නම් එකකින් හානියක් වෙනවද? රටක නායකයෙක් වෙන වැරදි තීරණයක් ගත්තොත් ඒ තීරණය බලන්න කොච්චර මිලියන ගානකට බලපානවද කියලා. අන්න ඒ නිසා මේ ධර්ම මාර්ගයේ කොච්චර පිවිතුරු මාර්ගයක්ද මේ දේශනා කරන්නේ. සම්මා ආජීවය කියන්නේ මේක. යහපත් ජීවිතයක්ම. තමන් හම්බ කරන රැකියාවෙහි ඒ වැඩ කරන පෑගානට වඩා වැඩිපුර පෑගානක් පිළිතුරු වැඩ කරන්න. අපි වැඩ කරන ස්ථානයෙන් තමයි අපේ කුසගෙන නිවාගන්නේ අපි. ඒ වැඩ කරන ස්ථානයෙන් තමයි අපේ සල්ලි ටික හම්බ කරගෙන ඇවිල්ලා අපේ දරුවන්ට උගන්වන්නේ. අපේ ගෙදර හදාගන්නේ, අපේ ඉඩම ගන්නෙ. ගෙදරට වතුර ටික, ආහාර ටික, විදුලිය ටික, බෙහෙත් ටික ඔක්කොම ගන්නෙ. අපි වැඩ කරන රැකියාවෙන් ගන්න වැඩපෙන්. ඒ රැකියාව කරන ස්ථානයේ ලක්ෂණක තියෙන්නට ඕන. ඒ ස්ථානයේ දෙහෙදෙන්න දිනු වෙන්නට ඕන. ඒ ස්ථානයේ සාර්ථක වෙන්නට ඕන. ඒ ස්ථානයේ ආශිර්වාද කරන්නට ඕන. අන්නේ මොනොත් තමයි අපි කරන රැකියාව ධාරිත රැකියාව වඩපත් වෙන්නේ. එතකොට ආරසිංහ මාර්ගයේ ඉන්න කෙනා මෙන්න මේ දැහැමි ජීවන මාර්ගයෙන් සම්මා දිට්ඨියෙන් ජීවිතය සකසා ගන්නවා. සම්මා ආජීවයේ සම්මා වායාමයේ නිතර තමන් කරන උත්සාහය අකුසලෙන් මිදෙන්නත් කුසල කිරීම සඳහා තමයි මෙතන තන්නිතර උත්සාහ කරන්නේ. නිතරම තමන්ගේ හිත ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. ඇට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක්, ශරීරයට පහසක්, මේ ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්න හැම වෙලාවෙම තමන්ගේ හිත ගැන ඉතාම සැලකිල්ලෙන් ඉන්නේ. යාට වටිනාම දේ තමන්ගේ හිත. අනිත්‍යයේ වැරදි අනුපාරු නිසා තමන්ගේ හිත නරක කරගන්නේ. එයා කාලාන් රූපෝ ලෝකේට රටටණු යම්ස දෙයක් යුතුයකමක් කරන්න තියනවා නම් ਉਹ එක කරනවා. හැබැයි ඒ විතරම කරන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරගෙන. එක අතකින් පංචශීලය මත ඉඳලා අනිත් අතින් සතරග තියෙන නොමිගෙල්ලා අනිත් පැත්තේ මෛත්‍රී සාගතව තමයි ඔහු මේ කරන සියලුම දේවල් සිදු කරන්නේ. මේක තමයි සම්මා වායාමයේ නිවැරදි උත්සාහය කියලා කියන්නේ. සම්මා සතිය නිවැරදි සතිමත් බව සිහිය මයින්ඩ්ෆුල්නස් එක. යනිතරම සතිය ගැන නිතරම තමන්ගේ සිත කය දෙක ගැන අවධානය යොමු. සාමාන්‍ය කෙනෙක් නිතරම බලන්නේ බාහිර දේට මොකද වෙන්නේ කියලා. ධර්මයේ රකින කෙනා ආරස්නික මාර්ගින කෙනා මොකද බලන්නේ? ඇහැට රූපයන් දකිනකොට තමන්ගේ හිතට දැන් මොකද වෙන්නේ කියලා තමන්ගේ පැත්තෙන් බලන්නේ. මේක තමයි වෙනස. මේක තමයි සතිමත් බව කියලා කියන්නේ. එනකට සම්මා සමාධිය යහපත් එකඟ බව. ඒ තැනැත්තා සිතෙහි එකඟ බව කිසියම් කුසල කමඨහනකින් භාවනා කමඨහනක් ඔස්සේ සිත එක කුසල අරමුණක තියාගන්න කාලය ටික ටික වැඩි කරනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මෙන්න මේ භාවනාවත් ජීවිතයට කුරු කර ගැනීම. දැන් මේ තැනැත්තා ටිකෙන් ටික ආධ්‍යාත්මික ගමනේ දැන් මේ නික්මලා ඉන්නේ. මේ ආධ්‍යාත්මික ගමනේ ඉන්න කෙනාගේ ලොකුම දේ තමයි ඉහළම ජීවිත බලාපොරොත්තු ඉලක්කය මොකද්ද? සතුටෙන් කාලය ගත කරන්න. සතුට තමයි ඔහුගේ ඉහළම බලාපොරොත්තු වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ සතුට බාහිර දේවල් ලං කරගෙන සතුට ලබන සතුටක් නෙවෙයි. ඒ සතුට තමන්ගේ තියෙන දේ අත්දැක ලබන සතුටක් මේක. අන්නේ සතුට ලබන මාවතේදී පින්නතුනේ ඉහළම සතුට ලබන ක්‍රමය සේම හඳුනාගන්නේ මේ ආරසංගික මාර්ගයේදී පංච නීවරණ යටපත් කිරීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්දච්ච කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්ම ටික අඩු කර ගැනීම තමයි පින්නතුනේ. යාගේ ජීවිතයේ සිහිනේ වඩපත්තේ මේ පංච නීවරණ ගැන කියනකොට මට එක්කන වැඩසටහනක් මතක් වුණා YouTube එකෙන්. ඔබ අන්දියන් ගොතපට බලාගන්න පුළුවන් YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා හරි හින්ඩ්‍රන්සස් කියලා. මහායාන හාමුදුරු කෙනෙක් මේ පංච නීවරණ ගැන පොඩි වීඩියෝයක් කරලා තියෙනවා. ප්‍රධාන මාතෘකාව මේ කරුණු පහ ගැන, පංච නීවරණ ගැන. පින්නතුනි මේ වීඩියෝ වල බලලා තියෙන views ලගාන more than 5 million. පින්නතුනි මේ සුළු මාතෘකාව. කොයිතරම්නම් ලෝක මිනිස්සු මේ එක පොඩි මාතෘකාවකට බුදුදහමේ කියන එක සුළු මාතෘකාවට කොයිතරම් අවධානය, කොයිතරම් සැලකිල්ලක් දක්වලා තියෙනවද කියලා පින්නතුන් අපට පේනවා. බුදුම දේශනා කරනවා යම් කිසි තැනකට මේ ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම සතුට තමයි මේ පංච නීවරණ දුරු කිරීමේ ලබන මානසික සතුට ධානසෝය. සීල සතෝ සෝපත්ත්වා කියන මේක බැර වාර ගානක් සිතලා අන්නේ සිතවිලට අනුව විතක්ක විචාර සීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධානාංග වල හිත පිහිටුවාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේ ලබන සතුට. විතක්ක කියලා කියන්නේ මේ කුසල විතරක අනුවම සිත යොදවන තැනක. විචාර කියලා කියන්නේ ඒ කුසල සිතුවිල්ලෙන්ම සැරිසැරීම. ඒ කුසල විචාර කියන සතුටටපත් වීම. සැපයටපත් වීම. ඒ කුසල සිතුවිල්ලෙන්ම සිත ඒකාග්‍රී කිරීම. මෙන්න මේ ධානාංග වලින් උත්සව කෙනෙකුට ඉන්න පුළුවන් නම් අඩුම ගාන විනාඩි දෙකක්. ඒ ඉන්න වෙලාවේ ලබන සතුට පින්නතුනි. ඒ ඉන්න වෙලාවේ ලබන සතුට මේ මනුස්ස ලෝකේ සතුට විතරක් නෙවෙයි. ඒ තැනත්තායි ලබන සතුට මනුස්ස ලෝකේ සහ දිවි ලෝකේ කියන මේ සත්ත්ව කාම ස්වර්ගයේම ලබන සතුටට වඩා ඉහළ සතුටක් කියන. ඔබ ආධ්‍යාත්මික ගමනේ ඉන්න කෙනෙක්ද කියලා ඔබටම බලාගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ඔබේ දක්ෂතාවයේ මනින එක මිම්මක් තමයි ඔබ දවසකට සමත භාවනාව සඳහා ගත කරන කාලය කොච්චර වෙනවද කියන එක. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, සංඝාන සුති භාවනාව, ආහාරයේ පරිපූර්ණ මනසිකාරය, නවසේවතික මේ වගේ කිසියම් භාවනා කමටහනක් නිතර නිතර යලි ආයේ සිහි කර කර හිත සමාධිමත් කරගන්න හිතෙන් කරන්න පුළුවන් වෙනවා නම් මේක මෙහි කාලය තමයි අපේ ජීවිතේ සතුට තීරණය කරන ප්‍රධානතම කාරණේ බවටපත් වෙනවා. මේ සමතේ ලබන්න බෑ අපට පංචශීලයේ නොතිබ්බොත්. සිල්වන්ත වෙන්න මොනින්ද? කායික වාචික සංවරයේ තියෙන කෙනෙකුට තමයි හිත සමාධිමත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සිල්වන්ත වෙන්න නිකන් බෑ. සිල්වන්ත වෙන්න පුළුවන්කම තියෙන්නේ පරිත්‍යාග ශීලී කරන කෙනෙකුට. දානීය පුරුදු කරන කෙනෙකුට තමයි සිල්වන්ත වෙන්න පුළුවන්කම තියෙන්නේ. අඩම වශයෙන් ගෙදරට එන කුරුල්ලෙකුට සතෙකුට කෑම ටිකක් දෙන්න මට්ටමට. ගෙදර තමගේ දරුවන්ට තමගේ අම්මට තාත්තට ආදරෙන් කරුණාවෙන් ඒ දානය ගෙදරදීම දෙන්න පුළුවන් විදියට මනස සකස් කරගන්න. ආමාසයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උදෑසනට අපේ ගිලන්පස ටිකක්වත් දාන ටිකක්වත් බෙදන්න පුළුවන් මානසිකත්වයේ ඉන්න. තමන්ට දාන දෙන්න බැරි වුණත් ලෝකෙ වෙනත් කෙනෙක් දාන දෙනකොට සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න මට්ටමේ හරි ඉන්න දෙන්නතුනි. යම් කෙනෙක් ලොකු දානයක් දෙනකොට ඔබට හිතෙනවා නම් අනේ මේ දානට වීදම් කරන්න වැඩි මොකට මෙච්චර වීදම් කරන්න දන්නේ නැහැ කියලා ඔබට හිතෙනවා නම් ඔබ පරිත්‍යාග සීල මට්ටම ඇවිල්ලා නැහැ. යම්කිසි කෙනෙක් කොයිතරම් වේදනාවක් කළ දානයක් දුන්නත් ඔබේ මනස සුවදානම් වීමට අනේ හොඳ පින්කමක් මම සාදු සාදු කියලා මේ පින්කම අනුමෝදන් වෙනවා කියන මානසිකත්වයේ ඔබ ඉන්න. ඒක නැති වෙනතුනි. ඔබේ දානය ඔබේ ළඟ තියෙන දානය දේවල් ඔක්කොම දෙන කියලා නෙමෙයි කියන්නේ. ආම වශයෙන් යම්කිසි කෙනෙක් සදහැතිතින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යමක් කෙනෙකුට දෙනවා නම් අන්න ඒ දෙන දාණය ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් මට්ටමේ ඉන්න. මේක ඔබේ ජීවිතේ ලොකු දිනමක් වෙන්නතුනි. අන්න ඒ පරිත්‍යාග සීලයේ තිබුණොත් තමයි යම් සිල්වන්ත වෙන්නේ. යම් සිල්වන්ත වෙච්ච කෙනෙක් වෙනතුනි නිකන් නවතින්නේ නැහැ. එයා ඊළඟ පියවරට යනවා මොකද පියවර? ඒ තැනත්තා සමාධියට සමතයට යනවා. සිත එකඟ කරන භාවනාව ඔහුට කොහොමරි මුණ ගැහෙනවා. ඔහු මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් විදියට ඔහු නිකන් නවතින්නේ නැහැ. ඔහු තාමත් ගැඹුරට මේ ධර්මය හොයාගෙන යනවා. ඒකට හේතුව තමයි මේ කල්යාණ මිත්‍රාස්යෙන් විශේෂයෙන් කම්මස්සගත සම්මාදිකයෙන් අරසංගික මාර්ගයේ මුණ ගැහෙමතින් ඒ මාර්ගයේ නිතිපතා පිළිපදිනකොට ඒ තැනත්තාට පින්නතුන් මේ ධර්මයේ සතුට ජීවිතෙන් ලැබෙනවා. ඒ සතුට ජීවිතේ ලැබෙනකොට තමයි ඉන මොටිවේෂන් එකක් එනවා. අභ්‍යන්තර අභිප්‍රේරණයක් එනවා. අනේ කොච්චර සතුටක්ද මම මෙහෙම දන් දුන්නා. මම සිල්වන්තව වාසය කරනවා. මගේ අම්මට තාත්තට මම සැලකලා තියෙනවා. මම ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු ලස්සන ටේව පරිභෝග කරනවා. මිනිස්සු ප්‍රයෝජන ගන්නවා. මේ දේවල් හිතනකොට තමන්ටම ලොකු සතුටක් එනවා. තවත් මේක මම කොහොම හරි ඉදිරියට යන්නට ඕන කියන හැඟීමක් ඇති වෙනවා. එතකොට පින්නතුනේ මේ තැනැත්තාට දවසක වැඩිපුර වාරයක් මතක් වෙන්නේ මෙන්න මේ ආරස්තනික මාර්ගයේ කාරණා. යා ධර්ම මාර්ගයට දැන් බැසගෙන ඉන්නේ. දැන් ඔබ සාමාන්‍ය ජීවිත හැකියාවක් කරන කෙනෙක් නම් නැත්තම් දෛනිකව ඔබ යමක් කරනවා නම් ඔබට දවසට වැඩිපුර වාර ගාණයක් ඒක මතක් වෙනව නේද? ගෙදර කෑම වෙන මෑණි කෙනෙක් නම් ගෙදරට කැමරට ගේන්න ඕන දේවල් ටික නිතර මතක් කරගනවා. දැන් හෙට උදේට දාන්න කැමරට මම දැන් උයන්නේ මොනවද? අද රැට මොනවද උයන්නේ? ඒ දේවල් ඔබ නිතර නිතර මතක් කරනවා නේ. අන්නේ වගේම තමයි පෙනුතුනේ මේ ආරසිංහ මාර්ගයේ ඉන්නකොට අපිට මේ කරුණ මට ජීවිතේ හැම තැනම නිකන් ලයිට් පත් වෙනවා වගේ නිතර නිතර මේ ඔජීට මතක් වෙනවා. මම සම්මා වාචා කතා කරනවා. මම සම්මා ආජීවෙන් ජීවිතේ දැහැන් කරගෙන ඉන්නවා. මම සම්මා සති විදිහට සතිපට්ඨානෙ මම වඩනවා. මම සම්මා දිට්ඨිය ඇති කරගන්න මම බණ අහනවා. මගේ සම්මා සංකල්ප නිතර තියෙනවා. මම මෛත්‍රිය වඩන කෙනෙක්. මම අපසාරයෙන් පුරවන් තරම් වෙනවා. මම සාමා වායාමයේ පිළිපදිනවා. මම කරන රැකියාව මම බොහොම ධර්මිකව කරන්නේ. සම්මා ආජීවය, සම්මා වාචා මම දැන් කතා කරන හරියම පරිස්සමෙන් මම කතා කරන්නේ. මොකද මට කරදර ලබා ගන්න මම කැමති නැහැ. මම හොඳට කල්පනා කරලා දැන් වචන කතා කරන්න කියලා පින්නතුනේ. මෙන්න මේ ආර්යසංගික මාර්ගයේ මුණගැහිම තමයි අපි මේ සතර බොහෝ කාලයක් ඊටාම දුෂ්කර මාර්ගවල ඇවිල්ලා අපට ගමන් කරන්න ලස්සන භාවතක් මුණගැහිම. ජීවිතේ ඊටාම දුෂ්කර වන දුර්ග, ගිරි දුර්ග, ජන දුර්ග පසුපල ගිහිල්ලා. ගිරි දුර්ග කියන්නේ මහා කඳු. වන දුර්ග කියන්නේ මහා වනාන්තර. ජන දුර්ග කියන්නේ මහා දිය පාරවල්. මේවා මධ්‍යයන් කොට බොහොම දුෂ්කරතාවට අපි මුහුණ පානවා. කටු වැනෙනවා, ගල් වල හැප්පෙනවා, ගල් වලින් වැටෙනවා, ලිස්සල පල්ලෙහාට එනවා. මෙහෙම ගිහිපු ගමන තින්නතුනි ගිහිල්ලා ගිහිල්ලා අපට කන්දකට නැගලා සාමුවක් වගේ ඉතාම සාමකාමී සමාන්තර ලස්සන භූමියක් අපට මුණ ගැහෙනවා. අන්නේ ලස්සන පිළිතුරු අලංකාරවත් සමතලා හරියට වෙල්වට් එකක් දාලා වගේ රතු පනසක් යටෝ වගේ අපට ජීවිතේ ලැබෙන ලස්සන මාර්ගය තමයි මග්ගානට්ඨංගිකෝ සෙට්ටෝ මාර්ගවලින් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාම දේශනා කළා. මෙන්න මේ පිළිතුරු උජුකෝ නාමසෝ මග්ගෝ කියපු විදිහට ඍජුවෝ මාර්ගය අභිහානං සාදිසා මේ මාර්ගයනට අපට බය සැක හිතන්න කිසිම දෙයක් නැහැ පිළිතුරු. අපි ආරසිංහ මාර්ගේ නම් ඉන්නේ මේ මොහොතයක් දෙක පියුණත් මිය ගියත් අපි ලස්සනට පින්නතුනේ නින්දෙන් පිවිදියා වගේ ලක්ෂණ සුගතියක පහසුකම් තියෙන තැනක ඊළඟට ධර්මයේ පිළිපදින පුළුවන් තැනක වටා අපිට ආවක අපි ඉබදලා ඉන්නේ. අපිට දුක් වෙන කිසිම දෙයක් නැහැ. ඉන්න කාලේ ලක්ෂණ පිළිතුරු ජීවිතයක් ගත කළා. ඊට ලැබිච්ච තෑග්ගක් විදියට ලක්ෂණ තැනක අපිව සුගතියක පිහිටවල තියෙනවා. මේ ආරසිංහ මාර්ගය ලක්ෂණ පිණතුයි. දිනපතාම අපේ ජීවිතේ සතුට වැඩි වෙනවා. එන්න එන්නම ජීවිතයේ පිළිතුරු බව පිරුණු බව වැඩි වෙනවා. සාමාන්‍ය කෙනෙක් ජීවිතේ ගත වෙන මොකද වෙන්නේ? සතුට අඩු වෙනවද වැඩි වෙනවද? කල් ගත වෙන වෙන අපි වයසට යනවද වයස අඩු වෙනවද? වයස වැඩි වෙනවනේ. වයස වැඩි වෙන තරුණ වෙනවද වයසට යනවද? වයසට යනවා. වයසට යන පුදු වෙන්න හැදට වැටෙන්න සාමාන්‍ය කෙනෙක් දුකටපත් වෙනවද සතුටටපත් වෙනවද? දුකටපත් වෙනවා. අන්න ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ පෙනුතු ලෝකේ. අපි කොච්චර උගත් වුණත්, කොච්චර ධනවත් වුණත්, කොයිතරම් අපේ දරුව උගත් අය වුණත්, ප්‍රසිද්ධ අය වුණත්, ඔබ කොයිතරම් ඉගෙන කියාවක් කරපු කෙනෙක් වුණත්, වයසට යන්දී යථාර්ථයෙන්ම පෙනුතුනි. නමුත් මෙන්න මේ සාමාන්‍ය භෞතික ජීවිතේ මෙහෙම වෙද්දී ධර්මයේ පිළිපදින හැටියට බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩයේ ශ්‍රවණය කරපු අය හැටියට අපට ලැබෙන මේ නිවහල් ලක්ෂණ පිළිතුරු නිර්භය වූ ඍජු වූ බිය සැක නැති මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. කම්මසකතා සම්මාදිටින් අපි අරන් යන දුරයි මේ පිළිතුරුනි. නමුත් මේක අවසාන මාර්ගය නෙවෙයි. ලක්ෂණ කෙනක සුගතියක උපතක් ලැබීම විතරක් නෙවෙයි බෞද්ධයන්ගන අපේ ඉලක්කය වෙන්නට ඕන. එහෙනම් පින්නතුනි ඊට වඩා ඊළඟ ඉලක්කයක් අපේ ජීවිතයේ තියෙන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි ලෝක යථාර්ථයේ ඊළඟම තේරුම් ගන්න දෙක. කම්මසකත සම්මාදිට්ඨි කියලා ගියෙලා අත්ති වික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාස්සවා ලෝකุตතර මග්ගංගා කියලා මාතෘකාව දේශනා කරනවා. ආර්යෝ අනාතර වූ ලෝකෝත්තර වූ නිවනට මාර්ගයට අංගයක් වෙච්ච සමාධියක් තියෙනවා. සාමාන්‍ය කම්මැත්තකතා සම්බන්ධීකී වැඩ කරන අය වෙන තාලමල තියෙනවා. නමුත් බෞද්ධයාට තියෙන ලක්ෂණය තමයි දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනට ඕන. මෙන්න මේ ධර්ම තමයි බුදුහාමුදුරෝ එදා සම්බුද්දට පත් වෙලා මුලින්ම පස්සමහනට දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරන චක්කු මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා මුදපාදී, විඥා මුදපාදී, ආලෝක මුදපාදී. මට දහම් ඇස පහළ වුණා, ආලෝකය පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා කියලා දේශනා කළා. මේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය අනාවරණය. මොකද පින්තුනි දුක සත්‍ය කියලා කියන්නේ? සාමාන්‍ය දුක සත්‍ය කියලා කියන්නේ ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ ආදී කාරණා ටික. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තවත් ගැඹුරට ගිහිල්ලා දේශනා කරනවා සංකේතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන කාරණිය. කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධ දුකයි කියන එක. ඒ කියන්නේ මේ අස්කන්නාසාගේ ඉන්ද්‍රිය වලට අරමුණක් ගන්නකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් හට ගන්නවා. අන්නේ ස්කන්ධ පංචකය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. අන්නේ නිරුද්ධ වෙච්ච එක ගැන තියෙන අවබෝධය නිසියාකාරව නැති නිසා ඒ ස්කන්ධ පංචකයේ ඇති දෙයක් විදියට උපාදාන විදියට ගැනීමට කියනවා පංච බලස්කන්ධය කියලා. අන්නේ නිසා තමයි මේ දුක හටගන්නේ. ඊටත් වඩා ගැඹුරට ගියාම තවත් ඉතාම සියුම් විග්‍රහයක් දුක සත්‍ය දැක්කනවා. මෙන්න මේක තමයි පිළිතුරු තේරුම් ගන්න මොනිස්ථානය. මෙන්න මේක තේරුම් ගැනීම තමයි ඔබ පින්වන්දද කියලා බලන සල්පන. ඔබ ඇත්තටම බුද්ධෝත්පාද කාලයේදී ප්‍රවණ ගන්නවද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලාද කියලා ඔබ දැනගන්න ස්ථානය මෙන්න මෙතන. ඔබ ලෝකෝ බුදු පිළිමකට වන්දනා කළා, බුදු චරිතය කියවලා තිබුණා, බුදුහාඳුන වෙනුවෙන් ඔබ කොච්චර පූජා පාත්‍රල තිබුණා, ඔබ ඇත්තටම බුදුහාඳුන කෙනෙක් පහළ වුණා කියලා දන්නේ නැහැ. මෙන්න මේ දුක සත්‍ය තේරුම් ගන්න කම. ඒ මොකන්ද? ඒ තමයි බුදුහම දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං අපේත්වා අවසේසං දුක සත්‍යං කියලා කාරණේ. යම් කිසි කායික දුකක් තියනවා නම් චේතසික දුකක් තියනවා නම් මෙන්න මේ කායික චේතසික දුක හැර වෙනත් යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන කාරණය. කායික දුක චේතසික දුකක් තියනවා නම් නැත්නම් කයින් විඳින දුකක් තියනවා නම් සිතින් විඳින දුකක් තියනවා නම් ඒ දෙකම හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන්නේ. මෙන්න මේකට තමයි පටිසෝතගාමී නිපුණං දුද්දසං අනුන් කියලා කියන්නේ. මේක තමයි බුදුදහම උඩුගම් බලන ධර්ම කියලා කියන්නේ. මේක තමයි නිපුණං ඉතාම සියුම් විග්‍රහ කියන්නේ මෙතන පිළිබඳ. වෙනත් ආගම් සහ බුදුදහම වෙනස් වෙන ස්ථානයි. ලෝකේ කිසිම කෙනෙකුට සිහි නෙමෙයි හිතාගන්න බෑනේ කායික දුකයි චේතසික දුකත් හැර වෙනත් දෙයක් තියනවා කියලා. නමුත් එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ අනාවරණය කළා. අන්න ඒ දේ තමයි පුබ්බේ අනුනුසුතේසු ධම්මේසෝ චක්කමුදපාදී ඥානමුදපාදී කියලා දේශනා කළේ මං පෙර නොයසුදුරු ධම්මසක් මට පහනක් කියලා දේශනා කළේ මේක. ලෝකයේ සියලුම මිනිසුන් හිතන් ඉන දුකක් විඳිනවා නම් ඒක කායික දුකක් වෙන්නට ඕන, නැත්නම් ඒක මානසික දුකක් වෙන්නට ඕන කියලා. බුදුහාම දේශනා කරන මේ කායික දුක, චේතසික දුක හැර යමක් වෙනවා. අන්න ඒකටයි දුක සත්‍ය කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි ඇසට රූපයක් පෙනිලා පංචස්කන්ධය හටගන්න මුල් අවස්ථාව. විපාක මට්ටමේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මෙන්න මේ මුලින් ඇතිවන පිරිසුදු පිවිතුරු ස්කන්ධ පංචකය. අපි ඇහැට රූපයක් බලන මුල් අවස්ථාව. කනට ශබ්දයක් අහල මුල් ශබ්ද රූපය ගන්න අවස්ථාව. නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් ආදී මෙන්න මේ කරුණු වලින් මුලින්ම ලැබෙන එක්ස්පීරියන්ස් එක. මේකෙන් පින්නතුනේ සාමාන්‍ය ඡායාවක් විතර යමක් ගැන අවබෝධයක් ලැබෙනවා. ඒක තේරුම් ගන්න විතරම අර මුල් ආයතන ටික නිරුදුනාට පස්සේ ඇස්තට රූපයක් පේනකොට මුලින් වර්ණ රූපය විතරයි එන්නේ. මේක සුදු පාටයි කියලා හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මන ආයතනෙ. මේක පිටියක් කියලා හඳුනාගන්නේ මන ආයතනෙ. චක්කු ආයතනෙ හඳුනාගන්නේ නැහැ. ශබ්දයක් අහනකොට දැන් මේ ශබ්දෝ ඇහෙනවා. ශබ්ද රූපය විතරයි ඡාය විතරයි මුලින් කනට එන්නේ. ඒක තේරුම් ගන්නකොට මන ආයතනෙ තේරුම් ගන්න. මන ආයතනෙ තේරුම් ගන්නකොට ලක්ෂණය තමයි ඒකට පාදක වෙච්ච මුල් ආයතන ටික නිරුද වෙලා තියෙන්නේ. අර මුල් අවස්ථාව දුකක් සැපකට නෙවෙයි. මුල් අවස්ථාව විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධාට පස්සේ නිතර මේක තේරුම් ගන්නේ මන ආයතන. පංච ආයතනයෙන් කිසිවක් පිරිසිදු දැනගන්න බෑ කියලා සනා කරනවා. න පංච විඥානේ හිකින්ච ධම්මං පරිවිදානාති. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් පිරිසිදු දැනගන්න බෑ කියලා සනා කරනවා. අඤ්ඤත්‍ර අවිනිපාතමත්තා. අරමුණට ආයතනේ අරමුණට පතිත වීම විතරයි මේ. එහෙනම් පින්නතුනි අපි මෙතෙක් කල ජීවිතයේ වචනයක් කතා කරලා තියනවා නම් යමක් හිතලා තියනවා නම් දිවට දැනෙච්ච රසයක් දැනිලා තියනවා නම් ඇසෙන් රූපයක් හඳුනාගෙන තියනවා නම් කනෙන් ශබ්දයක් හඳුනාගෙන තියනවා නම් ඒ හැම දෙයක්ම හඳුනාගත්තේ මොන අවස්ථාවේද? රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක මානසික. අත්පාදන ස්කන්ධය ඇති වෙන්නේ ඊට පස්සේ. පංච ස්කන්ධය හට ගැනීම තමයි ඇත්තම දැන් මේ හඳුනාගන්න අවස්ථාව. මුලින් හටගන්නේ විපාක මට්ටමේක පංචස්කන්ධය. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. අපි අවිද්‍යාවෙන් තේරුම් ගන්න අවස්ථාව තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. අපි විද්‍යාවෙන් තේරුම් ගත්තොත් ඒක පංචස්කන්ධය වෙන්නේ නැහැ. විද්‍යාවෙන් කියන්නේ මේක කලින් අසහා දැනගෙන ඒ මොහොතේ උපරිම ලෙස සිහින දීම. ඇත්තෙම අපි ධර්මයේ වන්න කාලයේදී එහෙම ඉන්න බෑ අපට. නමුත් රහතන් වහන්සේ කියන්නේ මේ සතියේ උපරිම වශයෙන් ඉන්න අවස්ථාව. රහත් භාවයේ සහ මාර්ග බල අවස්ථාවට කියන අපරියාපන්න භූමිය කියලා. අපරියාපන්න භූමිය අවස්ථාව විස්තර කරන්නේ ස්කන්ධ හතරේ කියලා. වේදනා සංඥා සංඛාර විඥාන. ඇත්තටම පින්නතුනේ බුදුදහම කියන්නේ කෙටියෙන් කිව්වොත් ස්කන්ධ පංචකයක් අවිද්‍යාවෙන් ගන්න ලෝකෙක නිරුද්ධ වෙච්ච රූපස්කන්ධය තේරුම් කළ දීලා ස්කන්ධ හතරට ජීවත් කරවන්න මාර්ගය පෙන්වලා දෙන ධර්මගොයි බුදුදහම කියලා කියන්නේ. එතන ඒ සඳහා මේක සුතමේ ඥාණයෙන් දැනගෙන අඛණ්ඩව වඩන්නට ඕන. ඒ වැඩේ මේ ප්‍රතිඵල විදියට අපිට මේක සමගාමීව යන පුළුවන් මට්ටමක් එනවා. අපි වඩන කාල පරාසයට අනුව 80ක වේගයෙන් යන වාහනයක් තියනවා නම් ඒ වාහනේ යන කෙනට අපි මොන හරි දැනන මොකද කරන්නට ඕන? අපි ඊට සමාන්තර අනිත් පැත්තෙන් ඒ වේගයෙන්ම පැයක සැතපු 80ක වේගයෙන් අපිත් යන්නට ඕන. ජීවිතින් අපිට වාහනය යන කෙනාට අතින් අතට දෙන්න පුළුවන් දෙන විතරක් ඒ වාහනේ මේ වාහනේට ඕන ගෙන ගන්නත් පුළුවන් යන ගම. අන්න ඒ මට්ටමටම හිත වැඩ කරන අවස්ථාව ගැන සූත්‍රයක විස්තර කරන කිංසුකෝම සූත්‍රය. කිංසුකෝම සූත්‍රයේ දක්වනවා කොහොමද ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ලස්සන උපමාවක් සඳහන් කරනවා. එක්තරා දූතයන් දෙදෙනෙක් කිසියම් මාර්ගයක ඉඳගෙන ගේට්ටුවකින් ඇතුළු වෙලා නගර මැද ඉන්න නගර හිමියාට පණිවිඩයක් දීලා ඒ පණිවිඩය ඔහුට පවරලා නැවත ගිය මාර්ගයෙන් ඔහු පිටත් වෙනවා කියල. ඒ කියන්නේ අර දූතයන් දෙදෙනා කියන්නේ සමතුලි දක්වන දෙක. යන පාර කියන්නේ ආරසංගික මාර්ගය. ගේට්ටුව කියලා කියන්නේ මුරකාරය කියලා කියන සතිය. ඒ ගේට්ටුවෙන් ඇතුළත් වෙන සතර මං නගරය කියන්නේ අපේ ජීවිතය. හතර මං හන්දිය කියන්නේ සතර මහා භූත රූපෙන් හැදෙච්ච ශරීරය. හතර මං හන්දිය නගර හිමියා කියන්නේ විඥාණය. ඒ විඥාණයට දෙන පණිවිඩය මෙයාලා යන පණිවිඩය මොකද්ද? ඇසේ රූපයන් දැක්කා කියන පණිවිඩය. එතකොට සමත විදර්ශනාවෙන් අඛණ්ඩව ඉන්නවා නම් ආත්මික මාර්ගයේ නැවති භූමිය තුල පිහිටිනවා නම් අපි ඇහැට දැකපු රූපයේ නගර මැද ඉන්න විඥාණය නම් විඥාණයට දුන්නොතින් හරියට අන්න එතෙන්දී අපි ගිහිපු කාර්යෙන් වෙනවා. දිට්ඨිය දිට්ඨමත් සං කියන්නේ ඒකයි. සුතේ සුතමත් සං කියන්නේ ඒකයි. ඒ සඳහා අපි අඛණ්ඩව මේ ධර්ම මාර්ගයෙන් සිද වෙනවා. අන්න ඒ ධර්ම මාර්ගයේ යන විදිය තමයි මේ අරසිනු මාර්ගය කියලා කියන්නේ. එතකොට සද්ධාතේ තථාගතස්ස බෝධි කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය තේරුම් ගන්න එක. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? අර මුලින් ස්කන්ධ පංචකේ විදියට විපාක මට්ටමින් හටගන්න ස්කන්ධ පංචකේ. අන්න ඒ ස්කන්ධ පංචකේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම අපට වළක්වන්න බෑ. ඒ මුල් ස්කන්ධ පංචකේ විපාක මට්ටමින් හට ගැනීම සාමාන්‍ය කෙනට හටගන්නවා, රහතන් වහන්සේට හටගන්නවා ඒක. ඒ මුල් රූපය බලන්න එපා කියලා කියන්නේ නැහැ. ඒ මුල් ස්කන්ධ පංචකේ දුරු කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ මුල් ස්කන්ධ පංචකේ වඩන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ මුල් ස්කන්ධ පංචකේ පිරිසිඳ දැනගන්න කියන්නේ දුක්ඛ සත්‍යම් පරිණයය. උපරිම ලෙස හැම මොහොතෙම සිහියෙන් වාසය කිරීම. ඒ සිහිය නිකන් සිහියක් නෙවෙයි. ඒ සිහිය සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතිය තනි සම්මා සමාධිය සතියක් නෙවෙයි. ඒක අරසිංහ මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. ඒ අරසිංහ මාර්ගයේ සම්මා දිට්ඨි පුරේජවන් කියන විදිහට සම්මා දිට්ඨිය පෙරමුණෙන් යන අරසිංහ මාර්ගය වෙන්නට ඕන. ඒ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මෙන්න මේ දුක්ඛ සත්‍ය සුතමේ ඥාණයෙන් අසා දැනගත් කෙනෙක් වෙන්නට ඕන. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ අර මුලින් හැම වෙලාවෙම ඇතර රූපයක් පේනකොට හටගන්න ස්කන්ධ පංචකය. ඒක හැම මොහොතෙම හටගෙන නිරුද වෙනවා කියලා දකින්නට ඕන. හැබැයි ඒක තේරුම් ගන්නකොට දැන් මේ තේරුම් ගන්නේ රූප ස්කන්ධය නිරුද වෙච්ච මොහොතක කියලා දැනගන්නට ඕන. ඉතාලම සරලව කියනවා නම් කියන තේරෙන විදිහටම කියනවා නම් ඔබට මේලා රූපයක් පේනවනේ දැන්. දැන් මේ බණ කියන කෙනාගේ රූපේ පේනවනේ. මේ පේන වෙලාවේ ඔබේ ඇහැට මේ මොහොතේ වර්ණ රූපය හටගෙන ඒ වර්ණ රූපේ නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්න ඔබ මන ආයතනයෙන් කියලා දකින්න. අපිට කිසි දවසක වර්තමානයේ රූපයට ළඟා වෙන්න බෑ. රූපේ විපාක මාත්‍රයක් විතරයි. අපි නිතරම ජීවත් වෙන ස්කන්ධ හතරකින් රූපේ නිරෝධයේ ස්ථානයක පින්නතුනේ මේක හරියට අපි දැක්වතින් අපට බාහිර රූපය ගැන ආසාවක් හටගන්නවද? බාහිර රූපයේ කෙනෙක් වැරදි වැඩක් කරොතින් කේන්තියක් හටගන්නවද? බාහිර රූපයේ කියන දෙයකට ඊර්ෂ්‍යාවක් හටගන්නවද? පින්නතුනේ මේක තමයි ධර්මයේ සාන්දෘශ්‍ය භාගය කියන්නේ. මෙන්න මේක අසහා දැනගන්නකොට තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයය අධ්‍යක වැඳලා එකතු කරලා ධන ගහලා පසඟ පිටුවල කෑ ගහලා බුදුරජාණන් වහන්සේ ළඟදී වැඳේ. අදික්ඛන්තං බොහෝගෝතම අදික්ඛන්තං බොහෝගෝතම සේයතාපි බොහෝගෝතම නික්කුජිතං වා උපුජ්ජේය පටිච්චන්නානාවිවරේය මෝල්හස්සවාමග්ගං ආචිකේය කියලා. බුදුහාඳුරණේ මම පෙරී ඉතිරිලා ගියා. අන්ධකාරයෙන් ඉඳී කෙනාට ආලෝකය දුන්නා වගේ වහල තිනිච්ච දියක් එලිකලා වගේ අන්ධකාරයේ ඇවිදපු කෙනාට ආලෝකය දුන්නා වගේ මට බුදුහාඳුරණේ මේක තේරුණා කියලා එතෙන් පටන් මේ ධහමට වැටගත්තා. මෙන්න මෙතෙන්ට තමයි වෙනතුනි සද්ධාති තථාගතස්ස බෝධි කියන මෙතෙන්ට. අද අපි වෙසක් පොන් පොහොව දිනෙහි බුදුහාඳුරන්ට ඇත්තටම ගරු කරනවා නම් අපි මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. අපි ඇසෙන් රූපයක් ඇහැට රූපයක් පතිත වෙනවා. ඇහැට වර්ණ මාත්‍රය කුමක්ද කියලා ඇහෙන් හඳුනා ගන්නවා. නමුත් ඒක තේරුම් ගන්නේ මනසින්. ඒ මනසින් තේරුම් ගන්න වෙලාවේ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා කියලා දැකීම. ඊටාන සරල උදාහරණයක් කියවතින්. අපි ඈත ආකාශයේ තාරකාවක් දකිනකොට ඇතැම් විට ගැලැක්සියක් වෙන්න පුළුවන්. ඒක ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආපු ආලෝකයක් වෙන්න පුළුවන්. මේ මොහොතේ තමන්ගේ ඇසට පේන්නේ ඇතැම් විට ඒ තාරකාව ඔබේ ඇසට මේ මොහොතේ තේනකොට ඒ ආලෝකයේ නිකුත් වෙච්ච ගැලැක්සිය මේට අවුරුදු 100 ගානකට කලින් විනාශ වෙච්ච ගැලැක්සියක් නෙවෙයි. එතකොට ඔබ දැනගත්තොත් ඇත්තටම මේ ගැලැක්සිය මගේ ඇහැට පේනකොට මේට අවුරුදු 100 ගානකට කලින් මේක විනාශ වෙච්ච එකකුයි මට පේන්නේ කියලා ඔබ දැනගත්තොත් ඔබට ඒ ගැලැක්සිය ගැන ආසාවක් හටගන්නවද? ඔබට ඒ ගැලැක්සිය ගැන තියෙන දෙයකට අමනාපයක් හටගන්නවද? ඒකට ආසාවක් හටගන්නවද? නැහැ. හැබැයි ඔබට ඒ ගැලැක්සිය බලන්නත් පුළුවන්. ඒක පින්තූරයක් කරන් තියාගන්නත් පුළුවන්. ඒ ගැලැක්සියේ ඒ තාරකාවේ ස්වභාවයම තමයි පින්නතුනි ඔබට මේ වෙලාවේ පේන රූපේ ලක්ෂණය. ඔබ ඇසට රූපයක් බලනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, දිවට රසයක් දැනෙනවා නම්, නාසයට ගඳ සුවඳක් විඳිනවා නම්, ශරීරයට පහසක් විඳිනවා නම්, මේ ආයතන පහෙන්ම ගන්න දේවල් වර්තමානයේ තුල විපාක මට්ටමේ කන්ටැක්ට් එක වෙනවා. නමුත් ඒක තේරුම් ගන්නේ මන ආයතනයෙන්. මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ. මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඇසේ රූපයන් දැකලා නම් ඒක වෙන්නේ. ඊට පාදක වෙන්නේ ඇසක් නැත්නම් චක්කුවක්. ඒ වගේම රූපයක්, චක්කු විඥානයක්, චක්කු සංස්කාර වේදනාවක්, රූප සංඥාවක්, රූප සංකේතනාවක්. මෙන්න මේ පහම ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙච්ච මොහොතක මම මේක මේ වෙලාවේ තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට අර රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඒ තරක් නෙවෙයි මේ වෙලාවේ මේ දකින මනෝ විඥාණයත් මේ වෙලාවේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින එක. ඒ විතරක් නෙවෙයි මේ දකින විඥාණය මමයි දෙන්නේක් නෙවෙයි මේ දැකීමම මගේ ජීවිතය කියලා. සමස්ත ජීවිතයම මේ මනෝ විඥාණය මත තියෙන ස්කන්ධ හතරක් කියන එක තේරුම් ගන්න. පින්නතුනි මෙන්න මේ අවබෝධය ලැබුණොත් තමයි අපිට දුක නිදහස් කරන්න පුළුවන් තියෙන්නේ. එතකොට දුක සත්‍ය මේක ඇතුළේ තේරුම් ගන්නවා. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයට ආසා කිරීම ඒක තාමත් තියෙන දෙයක් විදියට නැත්තම් ඈත ආකාශයේ ගැලැක්සිය පේනකොට තාමත් මේ ගැලැක්සිය තියෙනවා කියලා හිතාගෙන ඉඳීම. මෙන්න මේ හිතාගෙන ඉන්න එක නිසා තමයි රාගදේශ හටගන්නේ. මේක නිරුද්ධුණා කියලා තේරෙනවා නම් ඒ තේරිච්ච ගමන්ම ආසා නැති වෙන කියලා අමුතුවෙන් කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්නේ දුක සත්‍ය පිළිසින් දැනගන්නකොටම සමුදය සත්‍ය ප්‍රහීන වෙනවා. සමුදය කියන දුකට හේතුව. සමුදය සත්‍ය ප්‍රහීන වෙනවා කියන්නේ නිරෝධ සත්‍ය. අන්නේ නිරෝධ සත්‍යෙ යන මාවත තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ ආරසංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට ඔහු දන්නා දුකෙන් නිදහස් වෙන නම් මේ රූපේ නිදහස් වෙන ඕන. අපි යම්තාක් ජීවිතයේ දුක් විඳ නම් ඒ දුක් විඳ හැම වෙලාවෙම ලක්ෂණය තමයි මේ නිරුද්ධ වෙච්ච රූපය මේ මොහොතේ තියෙන දෙයක් විදියට මනසින් අරගෙනයි මේ දුක් විඳේ. දුකේ නිදහස් වෙන නම් මොකද කරන්න ඕනේ? හැඳින් වැළපීම වලින් නිදහස් වෙන නම් මොකද කරන්න ඕනේ? මේ වෙලාවේ Taman තේරුම් ගන්න රූපය නිරුද්ධ වෙච්ච රූපය Taman මේ මනසින් දකින්න කියන එක ගැන සම්පූර්ණ අවධානයෙන් අවබෝධයෙන් සිහියෙන් නුවණින් පාසය කිරීම. පින්නතුනි මේක තමයි නිදහසේ මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ තේරුම් අරගෙන මේ යන ගමන යන මාර්ගය තමයි ආරසංගික මාර්ගය කියලා කියන්නේ. මේ ආරසංගික මාර්ගයේ හැම අංගයක්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ අදී සියලු කාරණාවලින් මේක නැත්තම් කොහොමද යන්නේ? යන්නේ නිකන් නෙවෙයි. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමය කියලා සඳහන් කරනවා. විවේකයට බරව, ඒ වගේම නිරෝධයට බරව, විරාගයට බරව, වස්සග්ග පරිණාමයෙන් නිවන පැත්තට නැමිලා එමියා හැම තැනම ගමන් කරනවා. මෙයා පන්සලේ බණහන වෙලා විතරක් නෙවෙයි මෙයා හරියට ගියද? මෙයා වෙනත් ගහනක් ගියද? රැකියාවක් ගියද? ඉගෙන ගන්න ගියද? කුමන හෝ දෙයකට ඔබ කටයුතු කළත් ඔහු කටයුතු කරන හැම තැනම දන්නව ඔහු දුක නිදහස් නැගන්නේ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුක් කරදර ගොඩනගා ගන්න යන ලෝකයේ මේක නැත්තා මේ හැම දෙයක්ම කලමනාකරණය කරගන්නේ දුක නිදහස් වීම ඉලක්ක කරේ. මොකද දුක නිදහස් වීම කියලා කියන්නේ මේ රූපේ නිදහස් වීම. බාහිර රූපේ නිදහස් වෙනවා විතරක් නෙවෙයි තමන්ගේ රූපේ නිදහස් වෙනවා. මේ රූපය පිනුදින අපි යන්නේ ඇසුරු කරාට තමන්ගේ කය කියලා මේ කය තේරුම් ගන්න හැම අවස්ථාවෙම රූපේ නිරෝධ එක අවස්ථාවේ තේරුම් ගන්න. වෙන රූපයක් අල්ලල කෙලි ස්පර්ශයක් ලැබුවට අපි හිතනවා කාය ස්පර්ශයෙන් මේක ලබන්නේ කියලා. සම්පූර්ණ පිනුදින මාන ඇතුලෙන් මේ ගන්න. සඳහන් කරනවා මේ රූපස්කන්ධෙන් පිනුතුනි ඇවිදිනවත් බෑ කියලා. රූපස්කන්ධෙන් නිදියනවත් බෑ කියලා කියනවා. රූපස්කන්ධෙන් ඇවිදීම, හිටගෙන සිටීම, වාඩි වෙලීම, නිදීම කියන මේ හතර ඉරියව්වවත් රූපස්කන්ධෙන් පණවන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම අපි කරන්නේ පිළිතුර මොකින්ද? මනසින් කරන්නේ. හැබැයි රූපයක් නැහැ කියලා කියනෝ නෙමෙයි. රූපයක් තියෙනවා, රූපයක් තිබ්බට මේ රූපේ මේ එක්ස්පීරියන්ස් එක අපි හඳුනා ගන්නෙ මනයිදනේ. මේ රූපේ එක්ස්පීරියන්ස් එක මන ආයතනයෙන් හඳුනා ගන්නකොට ලක්ෂණය මොකද්ද? රූපස්කන්ධයේ ඉතුරු නැතුවම නිරුද වෙලා තියෙන්නේ අර තේන ඈත අහකාශයේ ගැලැක්සිය විනාශ වෙලා තියෙනවා වගේ. මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධි කියන්නේ මේකයි. අපි සැබෑ ලෙසම වෙනසක් සමරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධත්තේ සම්බුද්ධත්වයේ සැමරීම. සැබෑස්ම වෙසක් දිනේ බුදුහාමුදුරට ගරු කරනවා කියලා කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තෝ පොබ්බේ අනුසෝතේස ධම්මේසෝගේ විදියට පෙර නොයසුදිරෝ දහනස පාරුණා කියන මෙන්න මේ අවබෝධයට අපි ගරු කරන්නේ. මේ අවබෝධය අපි මේ සමරන්නේ. අන්නේ සමරන මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම තමයි සැබෑස්ම බුදුරජාණන් වහන්සේට ගරු කිරීම කියලා කියන්නේ. එතකොට දුක් සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචයේ මුල හට ගැනීම. ඒක පිළිසින් දැනගන්නට ඕන. සමුදය සත්‍ය කියලා කියන්නේ යහයන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගත తත්‍ර తත්‍රා විනන්දිනී කියපු විදිහට ඒ තැන ඇලෙන ස්වභාවය. ඒ කියන්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය තාම තියෙන දයක් විදිහට ඒ ඇසුරු කිරීම. නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? යෝ තස්සායේ වාසයේ සිරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ. අන්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච දෙයක් විදියට අර සමුදයන්ති ඉඳන් නිරෝධයන්ති පැත්තට ගමන් කිරීම. මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන දෙයක් විදියට දැනගන්න එක. මාර්ග සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ සම්මා දිට්ඨිය ආදී අංග ටිකේ ගමන් කිරීම. එතකොට අර එදා ජානස්කෝනි බ්‍රාහ්මණය ගමන් කරපු අර අස්සයන් යොදවපු සුදු පැහැති අලංකාරවත් රථයේ තියෙන ඒ රථයේ එක අංග බුදුරජාණන් වහන්සේ ආරක්ෂණික මාර්ගයේ අංග වලට සම්බන්ධ කරලා උපමා කරලා දක්වනවා. කොහොමද දක්වන්නේ? යක්ෂ සද්ධාච පඤ්ඤාච ධම්මා යුත්තා සදා දුරම්. යම්කිසි මේ මාර්ගයක සද්ධාවත් ප්‍රඥාවත් කියන මේ ධර්මතා දෙක නිරතුරුවම යෙදෙන්නට ඕන. අර ජානසෝනි බ්‍රාහ්මණයේ ගිහිපු ඒ හතේහි උපකරණ ටික රතයත් එක තියෙනා වගේ ආරසිංහ මාර්ගයේ යන කෙනාගේ ළඟ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව තියෙන කරුණු දෙකක් එකයි මේ ගමන යන්නට ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? විශ්වාසය, ඇදහිම. මොකද්ද විශ්වාසය? මේ දුක් සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය දුකේ හට ගැනීම පිළිබඳ න්‍යාය ගැන ශ්‍රද්ධාවක් තියෙනට ඕන. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මේ මොහොතේ ඇසෙන් රූපයන් දකිනකොට රූපේ නිරුදුනා කියලා දකින එක. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, විදර්ශනාවෙන් බැලීම. උද්‍යාපේ ඥානය. ඇතර රූපයන් දකින්න හැම වෙලාවෙම දැන් මේ රූපේ නිරුද්ධ වෙච්ච එකක් කියලා දකින්න එක. කනින් ශබ්දයක් අහනකොටම දැක්ස වෙන්නට ඕනේ මේ අහන ශබ්දේ නිරුද්ධ වෙච්ච එකක් මේ මනසින් දකින්නේ ඒ මනසක් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක. හැබැයි රූපේ නැහැ කියන්නේ. රූපේ කියනක විපාක මට්ටමේ රූපයක් තියෙනවා. හැබැයි ඒ රූපයේ තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒ ඒ මොහත අනුව වෙනස් වෙන එක. එකම වෙලාවේ එකම රූපය පුද්ගලයන් කීප දෙනෙකුට විවිධ ආකාරයෙන් පේන්නේ. ඒ විතරක් නෙවෙයි එකම රූපය එකම තැනටාට අවස්ථාවෙන් අවස්ථාවන් දෙකම වෙනස් වෙනවා. දැන් බලන්න ඔබ මේ වෙලාවේ මාර්ගය හදකිනකොට කිසියම් දි ආකාරයක් ඔබට තියෙන පුළුවන්. හැබැයි මම තව සුළු මොහොතකින් ඔබට බෑන්න තියෙනවා. ඉතාලම නරක වචන කියලා මම බෑන්න තියෙන මොකද වෙන්නේ? ඔබට මේ පේන බාහිර රූපයේ සම්පූර්ණ වෙනස් ඉදිරිය පේන්නේ. ඇත්තටම රූපේ වෙනස් වීම නෙවෙයි උනේ. මොකද වෙනස් උනේ? අපේ සිත වෙනස් වුණා, සිත කනුව ඇස වෙනස් වුණා. ඇස කනුව බාහිර බාහිර රූපේ වෙනස් වෙනවා. එතකොට ඇත්තටම වෙන්නේ මොකද්ද? අපේ මනස කනුව හැම වෙලාවෙම මේ අස්කන්නාසාදී ආයතන ටික අපවිසින් නිර්මාණය කරනවා. ඇත්තට සාපේක්ෂව තමයි රූපය පේන්නේ. නමුත් විද්‍යාඥයෝ මොකද කියන්නේ? රූපයට සාපේක්ෂව අපට පේන්නේ කියලා. රූපයට සාපේක්ෂව අපට පේනව නෙවෙයි, අපේ ඇත්තට සාපේක්ෂව තමයි මේ වෙලේ රූපේ පේන්නේ. මෙන්න මේ දෙකේ පරතරය තේරුම් ගැනීම තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ දහම් අගෝස්සය අපි යනකොට මොකද වෙන්නේ? ඇතෙන් රූපයන් බලන හැම අවස්ථාවකදීම අපි දන්නව මේක නිරුද්ධ වෙච්ච දෙයක් මේ පේන්නේ කියන එක. ඒ දකින්න මනසත් මනසෙත් අපි නිරෝධය දකින්න වැඩපත් වෙනවා. මෙන්න මේක පැත්තකින් ශ්‍රද්ධාවත් අනිත් පැත්තෙන් ප්‍රඥාවත් කියන මේ අංග දෙක දෙපැත්තෙන් තියාගෙන තමයි අපි මේ ආග්‍යයන් ගමන යන්නේ. ඊට මැදින් තව කාරණා කිහිපයක් තියෙනවා. මොනවද? වීරිය, සතිය, සමාධිය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට සද්ධා සහ ප්‍රඥාව කියන දෙක සමබරව අපිට දෙන ගමන් මැදින් විරිය, සමාධි, ප්‍රඥා කියන තුන අපට උපකාරී වෙනස් පවතිනවා. මෙන්න මේ දෙක එකාතකින් මේක සද්ධාන් විශ්වාස කරමින් අනෙක් අතින් ප්‍රඥාව විශ්වාස කරමින් අපි නිතිපතාම මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරිය බලා පියවරන කරන. හිරි ඒසා මනෝයොත්තං සති ආරහ සාරති. හිරි ඒසා, ඒසා කියලා කියන්නේ වියගසට. ඒසා කියන්නේ වියගසට අර අස්සියම් බඳිනකොට අස්සියගේ කරපිට ඉහලින් බඳින ලෑල්ල, ලීය. හිරි කියන්නේ ලැජ්ජාව කියන එක. අකුසල කරන්න තියෙන ලැජ්ජාවට උපමා කරලා තියෙන්නේ අර වියගසට. ඊළඟ මනෝ යොත්තං, යොත්තං කියන්නේ බඳින ලනුව. හරකගේ නැත්තම් ඒ අස්යන්ගේ කරේ බඳින ලනුව වෙන්න පුළුවන්, නැත්තම් ඒ නාසයට දාලා තියෙන ලනුව වෙන්න පුළුවන්. අන්න ඒක තමයි යොත්තං කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක මනස යෙදවීම. නිතරම අර හරකා නැත්තම් අස්වැයා ඉදිරියට ගෙන යනට ඌට මඟ පෙන්වන දේ වගේ තමයි මේ යොත වගේ තමයි තමන්ගේ විමසින් නුවණ තමන්ගේ මනසේ දෙනීම. නිතරම ඒකෙන් තමයි තමන්ගේ ජීවිතය පාලනය කරන්නේ. ඒ නිහට පොඩ්ඩක්වත් මේ යොතින් මේ බඳින බැන්නෙන් එහාට ජීවිතය ඔහු ගෙන්නේ නැහැ. ඔහු දන්නවා මේ කත්තරිය ගමම්ම අස්වැයා නිදැල්ලේ යනවා වගේ තමන්ගේ ජීවිතයත් මේ දහමගින් බැහැරට යනවා. මේ යොත මේ බඳින බැම්ම නැති වුණොතින් කියලා. සති ආරක්ක සාරති. සතිය මයින්ඩ්ෆුල්නස් එක. ආරක්ක සාරති සේෆ් ඩ්‍රයිවර්. ආරක්ෂා සහිත ප්‍රියතුරෙක් වගේ කියලා. දැන් මේ රතේට උපමා කරලා දැන් මේ ඔක්කොම තියෙන්නේ. එතකොට මේ රතේ යන ආරක්ෂක සහිත බොහොම විමර්ශනශීලී ප්‍රියතුරා තමයි සතිය කියලා කියන්නේ. නිතර කටිපට්ඨාන තුලින්දගෙන තමයි මේ කියන්නේ. මොකද රියදුරාට පොඩ්ඩක් හරි යහෝ හිතේ මේ වුණා තේ මොකද වෙන්නේ? අස්යන් උකට පාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ඩ්‍රයිවර්ලා නිතරම හොඳ සිහියෙන් ඉන්න ඕන කියලා කියන්නේ නේද? මත්පැන් එහා පාලනය කරන්න එපා කියලා කියන්නේ නේ? රියදුරන් ඒක තමයි. ඔහු මත්පැන් පානය කරොත් විමුණ රතිය පානය කරගන්න බැරි වෙනවා. ඔහු නිතරම සිහින් ඉන්නට ඕන. අන්නේ වගේ තමයි මේ ආරස්සංගික මාර්ගේ නැමැති මේ රතෙහි ආරක්ෂාසහිත රියදුරෙක් වගේ තමයි සතිමත් බව සම්මා සතිය කියන කාරණය. රතෝ සීල පරිපාරෝ, මේ රතේට තියෙන සීලය තමයි පිරිකර කියලා. මේ රතේ අලංකාර කරන දේවල් තමයි සිල්වන්ත බව කියලා කියන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ සීලස්කන්ධයට ඇති කොටස තමයි අර ලස්සන රතය අලංකාර කරන සැනසිලි බවට පත් වෙන්නේ. අපි සීලවන්ත නම් පින්නතුනි, අපේ ජීවිත ලෝක ආවරණයක් ඒක. අපිට බාහිරින් කරදරෙන්නේ නැහැ. අපේ ජීවිත ලස්සනට ගෞරවණීය විදියට මේ සමාජය තුළ මේ අරිසින් මාර්ගයේ ඉඳලා යන්න පුළුවන්කම තියෙනවා. සඳහන් කරනවා ජහනක් පෝචක්ක වීඩියෝ. ජහන කියලා කියනවා කෙලෙස් දැවීම. අක්කෝ කියලා කියනවා, අක්කෝ කියලා කියන්නේ අර හතේහි ක්‍රෝධය මැද හරි කළා. ක්‍රෝධය මැදින් අර තියෙන බාර් එකෙන් පොඩි කිලකින් ඇණයක් දාලා තියෙනවා. අන්නේ ඇණයෙන් තමයි ක්‍රෝධය හඳවලා තියෙන්නේ. ඇණය ගැලෙවෙතින් ටික දුරක් යනකොට ක්‍රෝධය ගැලවිලා වැටෙනවා. අන්නේ ඇණය වගේ තමයි කියනවා ජහන වැඩීම, නැත්තම් කෙලෙස් දුරු කිරීම, නැත්තම් නීවරණ යටපත් කර ගැනීම කියන කාරණේ. ඊළඟට සඳහන් කරනවා චක්ක වීරියෝ කියලා. වීරියන්ත භාවය හරියට රෝධ දෙක වගේ. රෝධ වගේ තමයි වීරියන්ත භාවය. මේ ජීවිතයේ ආධ්‍යාත්මික ගමන මාර්ගය ඉදිරියට යන තරම් වීරිය තියෙනට ඕන. රතේ ඉදිරියට යන නම් ගත තියෙනවද? රෝධය කරකැවෙන්න ඕන. රෝධය කරකැවෙන්නොත් තමයි රතේ ඉදිරියට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මික ගමන මාර්ගය ඉදිරියට යන්න දැඩි වීරියක් තියෙනට ඕන. ඒ වීරිය හටගන්නේ ශ්‍රද්ධාව තිබුණු පමණට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තුලින් මට දුකේ නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසයේ ගෞරවයේ ශ්‍රද්ධාව තිබුණු පමණට තමයි ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒකේ මේ වීරිය කියන එක හරියට රතේහි රෝධ වලට සමාන කරලා තියෙනවා. උපේපහාදුර සමාධි. මේ ධර්ම මාර්ගය යනකොට උපේක්ෂා බව මැදහත් බවක් ඇති වෙනවා. මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න අනිත්‍යය ප්‍රත්‍යක්ෂ කරන්නේ මොකද වෙන්නේ? ඒක නැත්තා උපේක්ෂාවේ පිහිටනවා. මොකද උපේක්ෂාව කියලා කියන්නේ? මැදහත් බව, ඉකොනොමිටි කියන එක. ඇහැට රූපයක් දකිනකොටම ඒක නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකිනකොටම මොකද වෙන්නේ? යා කාණ්ඩව වෙනවා. يعني යා උපේක්ෂාට පත් වෙන මැදහත් වෙනවා යා. කුමකට දාසා කරන්නේ? කුමකට දේශ කරන්නේ? මේ ඇත්තටම නිරුද්ධ වෙච්ච රූපයක් නේද මේ මම මේකයි දකින්නේ කියලා දකින්නකොට මෙයා මැදිහත් වෙනවා. ඕක ඇලෙනවා, ගැටෙනවා, දැකිතු වෙන්නේ. ඊළඟ සඳහන් කරනවා අනිච්චා පරිවාරණම්. ඔවුන් තින ආවරණයන් තමයි නොවැළීම කියන එක. ඔවුන් තින පිරිවර වගේ තමයි. ඉච්ඡා කියන්නේ කැමති වීම. අනිච්ඡා කියන්නේ දැන් ලොකු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එන්න එන්නම බලාපොරොත්තු අඩුයි. භෞතික වශයෙන් තියෙන බලාපොරොත්තු අඩුයි. ඥාතීන් පිළිබඳවයි, දේපල පිළිබඳවයි, වැඩිදියක් තියා තමගේ ශරීරය ගැනවත් දැන් ලොකු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු විදින එකම බලාපොරොත්තුව මේ ආධ්‍යාත්මික ඉලක්කයේ සපුරා ගැනීම. අන්නේ ඉලක්කයේ සපුරා ගන්න යන මේ ආධ්‍යාත්මික ඉලක්කයේ කරා යන ගමනේදී ඔහුට බාහිර කිසිම දෙයක් ඔහු ජීවිතයේ අවසාන බලාපොරොත්තු විදිහට තියාගන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔහු දන්නවා මේ බාහිර දෙන කිසිම දෙයක් තමන්ට පාලනය කරන්න බෑ කියන එක. තමන්ට කියලා දරුවෝ හිටියට කවදාහරි දවසකින් දරුවෙක් වෙනත් තැන බාර දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ රැකියාවක හිටියත් ඒ රැකියාව යම් දවසක විස්සමෙන් සිද්ධ වෙනවා. තමන්ට කියලා ගිය දොරක් තිබුණත් කවදාහරි දවසකව තමන්ට අහිමි වෙනවා. තමන්ට කියලා ශරීරයක් තිබුණත් මේ ශරීරයත් තමන් කවදාහරි දවසක අත්හැරෙන ශරීරයක් නේද කියන මේ අවබෝධය සහිතවයි මේ තැනත්තා මේ ශරීරය පරිහරණය කරන්නේ. එතකොට ඔහු අපේක්ෂා රහිතවයි මේ සියලු දේවල් අතුරු කරන්නේ නාමතෝගේ එක බලවෘත්වයක් කියන මොකද්ද? හැකිතා කික්මනින් මේ ආධ්‍යාත්මික ඉලක්කය උපරිම ලෙස ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා වූ ඉලක්කයක් ඔහුට නිතරම කියනවා. අන්නේ ඉලක්කය සඳහා ඔහු ගමන් කරමින් ඉන්නේ. අව්‍යාපාදෝ අවිහිංසා විවේකෝ යස්ස ආවුදං. මේ තැනකට ආයුධ ටිකක් තියෙනවා. මේ රටේ යනකොට මගදී කිසියම් විදියක සතුරු කරදරයක් ආවකින් ඔහුට ඒකට පහර දෙන්න ආයුධ සූදානම් තියාගන්නට ඕන. මේ යන ආධ්‍යාත්මික ගමනේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවති මේ රටේ නැගී යනකොට මේ තැනැත්තාට තියෙන ආයුධ මොනවද? ඒ ආයුධ තමයි අව්‍යාපාදෝ අවිහිංසා. අව්‍යාපාදයේ වෛර නොකිරීම, මෛත්‍රිය. අවිහිංසා අනිත් කැලහිංසා නොකිරීම, කරුණාව. මෙන්න මේව තමයි මොහොත තියෙන ආයුධ. පරිගැනීම නෙවෙයි. අනිත් අයට දේශ කිරීම නෙවෙයි ඔහුගේ ආයුධ. දේශ කරන ලෝකයේ දේශ නොකිරීම. අකරුණාවෙන් වැඩ කරන ලෝකයේ කරුණාවන්ත හදවතක් ඇති කර ගැනීම. මේක තමයි මේක නැත්තාගේ ආයුධ. ඒ වගේම විවේකෝ විවේකය. කාය විවේකය, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේකයේ කොටස් තුනකට බෙදෙනවා. කාය විවේකය කියන්නේ කායික වේද නැත්තා විවේකයෙන් ඉන්නවා. ඝන සංගණිතා රාමතා කියන විදිහට පිරිසක් එක්ක මැටි වෙලා එකට ඉන්න කරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. වෙනද පිරිසක් එකට ඉන්න එක තමයි සතුට. දැන් සතුට මොකද්ද? ඔව් පිරිසෙන් හොඳකලා ඉන්න එක තමයි සතුට මෙයාට. ඔහු විවේකයට කැමති. ඔහු එක අතකින් පිරිසෙන් විවේකයෙන් ගත වෙනවා, අනෙක් අතකින් චිත්ත විවේකය. හිතට එන නීවරණ වලින් විවේකයට හත් වෙනවා. හිතට කාමච්ඡන්ද ආදී නීවරණ තියෙනකොට ඇත්තටම තමයි විවේකයක් නැහැ. තමයි අවිවේකී වෙන්නේ. ඒ නිසා සමත කමඨණක් වඩමින් මෙන්න මේ ආධ්‍යාත්මික විවේකය චිත්ත විවේකයක් ලබා ගන්නවා. ඒකට නෙවෙයි උපදි විවේකය. උපදි විවේකය කියන්නේ සම්පූර්ණ කෙලෙස් වලින් නිදහස් වීම. රාගක්කය, දෝසක්කය, මෝහක්කය කියන විදිහට රාග, ද්වේෂ, මෝහ කියන මේ ත්‍රිවිධ අකුසල මූල යටපත් කිරීමෙන් ලබන විවේකය. නැත්නම් අවිද්‍යා නිවරණ යටපත් කිරීම. අවිද්‍යා නිවරණ යටපත් කිරීම කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සාර්ථකත්වය ආධ්‍යාත්මික සඵලත්වය කියලා කියන්නේ තමන් මේ මොහොතේදී අවිද්‍යාවෙන්ද ඉන්නේ විද්‍යාවෙන්ද ඉන්නේ කියන කාරණේ. ඔබට මේ වෙලාවේ කුමක් හෝ දෙයක් මතක් වෙමින් මෙන්න මෙලා ඉන්නේ. ඔබ හැම දිනෙකම මේ නැහැ මොකක් හරි රූපයක් මතක් කරමින් ඉන්නේ. අඩුම ගන්න මේ බණ කියන හාමුදුරන්ගේ රූපය හැර මතක් කරගෙන ඉන්නේ. එතකොට ඔබ මේ රූපය තුළ ඔබේ හිත බැසගෙන නම් විඥාන තිතියක් වෙනා නම් තියෙන ඔබ අවිද්‍යාවෙන් ඉන්නේ. මේ දකින රූපය ඔබ හඳුනා ගන්න මේ මොහොතේ මම මේක මගේ මනෝ විඥාණයෙන් හඳුනා ගන්න කියලා හිතුවත් ඔබ ඉන්නේ විද්‍යාවේ. ඒ නිසා තමන් තීරණය කරන්න තමන්ගේ මනසට රූපයක් නිර්මාණය වෙන හැම අවස්ථාවකදීම දක්ෂ වෙන්න. මම මේ රූපේ දකින වෙලාවේ මේ රූපේ ඉතුරු නැතුවම නිරුද වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි තමන් විද්‍යාවෙන් ඉන්නවද අවිද්‍යාවෙන් ඉන්නවද? තමන් මිච්ඡා ප්‍රතිපදාවෙන් නම් ඉන්නේ, මිච්ඡා ප්‍රතිපදාවෙන් ඉන්නේ සම්මා ප්‍රතිපදාවෙන් ඉන්නේ කියන බලන සරකුණ. එනක් ඉඳගෙන කියනවා නම් තමන් ඉන්නේ මාර්ගයේ පැත්තේද, තමන් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේද කියලා බලන සරකුණ මේක. ඔබේ මනසට මේ වෙලාවේ මැවෙන රූපය ඇති දෙයක් විදිහට ඔබ ගත්තොත් ඔබ මාර්ගයේ පැත්තේ ඉන්නේ. මාර්ගයට පුළුවන් රූපය වෙනස් කරලා ඔබේ මනසට දුකක් දෙන්න. ඔබ මාර්ග වශයෙන් ඉන්නේ. මේ දකින රූපේ නිරුද්වේච රූපයක් මනෝ විඥාණයෙන් දකින්නේ. ඒකත් යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං නැත්තම් තත්ත විචක්ක දෙයකින් විදිහට විපස්ස දෙයකින් විදිහට ඒ මොහොතම හේතුඵල ධම දකිමින් නම් ඉන්නේ. ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු සෙවණෙහි. ඔබ සැබෑ වෙසක් අසිරිය විඳගන්නේ ඉන්නේ. මේක තමයි වෙසක් අසිරිය වෙසක් සෙමුල සමරන සැබෑ ප්‍රතිපදාව. මේකට කියනවා උපදි විවේකය කියලා. මෙන්න මේව තමයි එක අතකින් අව්‍යාපාදය නැත්නම් මෛත්‍රිය, අනිත් පැත්තෙන් අවිහිංසාව නැත්නම් කරුණාව, ඒ වගේම විවේකය. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. නැත්නම් කාය විවේක ගැනීම, සිත නීවරණ වලින් විවේකයට පත්වීම, අවිද්‍යා නීවරණ විවේකයට පත්වීම කියන මෙන්න මේ විවේකය කියන මේ කරුණ තමයි මේ ආධ්‍යාත්මික ගමනේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති හතේ යන කෙනාට තියෙන ආයුධ විදියට සලකන්නේ. ඊට පස්සේ තිති අහා ඡම්ම සන්නාහෝ. ඉවසීම තමයි මේ හතේ යන කෙනාට තියෙන යුද සැට්ටය ආරක්ෂක සේෆ්ටි විදියට තියෙන තමන්ගේ යුද නොවැදින ඇඳුම. මේක නැත්තා වෙඩි නොවදින ඊතල නොවිදෙන ඇඳුමක් අඳගෙන යන. ඔව් ඉවසීම කියන එක. මොනවද ඉවසීම කියලා කියන්නේ? ඇත්තට දකින්න රූප ගැන ඉවසන්න වෙනවා, බණගින් ඉවසන්න වෙනවා, සාති භාෂාව අනිත් අය බණිනේවා නොවිදින ඉවසන්න වෙනවා. අන්නේ ඉවසීම කියන එක මේ ආධ්‍යාත්මික ගමන මගේ ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. නිදිමත ඉවසන්න වෙනවා. අනිත්‍යයේ බැනුම් වෙනස්කම් නොඑක විදියේ වචන එහෙම ඉවසන වෙන මේ ගමන. එහෙම ඉවසන කෙනාට තමයි මේ ගමන ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. මොකද ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබ මේ ලෝකයේ හොඳටම ධර්මය දන්න කෙනා. එහෙනම් අනිත්‍යය ගැන ඔබ වැඩිපුර ඉවසන්න ඕන. අනිත්‍යය ඔබ තරම් ධර්මය දන්නවා නම් අනිත්‍යය ඔබට වඩා හොඳයි කියලා හිතන්න පුළුවන්. අනිත්‍යය ඔබ තරම් ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා තමයි එයාගේ අඩුපාඩුකම් වෙන්නේ. ඒ අය ඔබ තරම් ධර්මයේ දැනගන්නවා නම් ඇතැම් විට ඒ අය ඔබගේ වයසට ආපු කාලේදී ඔබට වඩා ධර්මයේ දැනගෙන ඔබ අද ඉන්නවට වඩා ඒ කට්ටිය හොඳ වෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. ඔබේ වයසට වෙන්ට ඔබේ යහළු ඔබේ දරුවන් ඇතැම් විට නිවන් දැකලා තියෙන පුළුවන්. ඔබ ඊයට ඔබ ඉන්න අද ඉන්න මට්ටමට වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අද දවස ඔබට සිද්ධ වෙනවා ඉවසන්න. ඇයි ඉවසන්නේ? මේ වගේ ශ්‍රේෂ්ඨ ධර්මයක් ඔබ අසල තියෙනවා. මේ වගේ ශ්‍රේෂ්ඨ ඉලක්කයකට ඔබ යන කෙනෙක්. අනිත්‍යයට වඩා ඔබ ධර්මය දන්න කෙනෙක්. දුකෙන් නිදහස් වෙන මාර්ගය දන්න කෙනෙක්. ඒ නිසා ඔබට ලොකු අයිතියක් තියෙනවා. ඔබට ලොකු වගකීමක් තියෙනවා. අනිත්‍යය කැම ටිකක් නැති වෙලා හඩද්දී ඔබේ කැම ටිකක් අනිත් කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන් මට්ටමේ ඔබ දක්ෂ වෙන්න ඕන. මේක තමයි ඉවසීම කියලා කියන්නේ. පින්නතුනේ ආහාර පාන ආදියෙන් වෙනත් දෙයකින් වෙන ඉවසීම වැඩිමනක් අවුරුදු 100 අපිට තියෙනවා. නමුත් අපි දුගතියේ වැටුණා තියෙනවා. නැත්නම් මේ සම්බුද්ධ ශාසනය අනුනෝ තියෙනවා. ඒ දිනෙන පාඩුව විඳ ගන්න පින්නතුනේ අපිට අවුරුදු ගණන් වලින් නෙවෙයි කල්ප ගණන් වලින්වත් බැරි වෙනවා. ඒ තරම් වටිනා භාග්‍ය සම්පන්න අවස්ථාවක් අපි මේ ලබලා තියෙනවා. අවුරුදු 100ක් සස්ත්‍රීක ජීවත් වුණ පැඩක් නැහැ පින්තුනේ. මෙවැනි දහමක් Tamanta මුණ නොවිසුනොති. ඒ නිසා Tamanta මෙච්චර වටිනා දහමක් මුණ ගැහි තත්ත්වාවේ Tamanta සිද්ධ වෙන ධර්මේ නාමයෙන් මේ දුක් ටික විඳගන්න. හැබැයි ඒකෙන් කියන්නේ Taman සමාජයෙන් යම්සි මෙහෙවරක් කරන්න තියනවා නම් ඒක කරන්න එපා කියන කතාව නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ යුද පැමිණි තත්ත්වවලදී යුද භූමි වලට ගිහිල්ලා යුද බේරලා තියෙනවා. අසමගිකම් බේරලා තියෙනවා. රජවරු ආධාරික වෙනකොට දැහැම මාර්ගය දේශනා කරලා තියෙනවා. රජවරුන්ටත් යම් යම් අවවාද දීලා තියෙනවා. රජවරුන් යුද්ධ වලට මැදිහත් වෙන අවස්ථාවේදී ඒ වරක් පන පුළුවන් තැන්වලදී වරක් කරලා තියෙනවා. ඇතැම් විට ඒක රජ කෙනෙක්ගේ වැරදි තීරණ නිසා ඇතැම් විට බොහෝ වයයට ඒන් ජීවිත හානි සිද්ධ වෙනවා. ඇතැම් විට ආර්ථිකයේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක පාලකෙක් වෙනස් කිරීමයි තියෙන්නේ. ආධ්‍යාත්මික බලය කියන කෙනෙකුට තියෙන ඕන යුතුයකම වගකීමක්. ඒ වගේම එකතෙන් ඉෂ්ට කරන ගමන් අනිත් පැයෙන් පින්නතුනේ අපේ ශ්‍රාවකයන් විදියට අපි මේ ගමන මගෙහි ඉවසීමෙන් ඉදිරියට යන්නට අපි උත්සාහ ගන්නට ඕන. යෝගක්ඛේම අයවත්ති මෙන්න මේ දේවල් අපට යෝගක්ඛේමය නැත්තම් අවබෝධයේ පිණිස හේතු වෙනවා කියලා සනාහ කරනවා. යම් කිසි කෙනෙකුට මෙන්න මේ උතුම් වූ ඥානය තියෙනවා නම් යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළ මේ ආර්යසනික මාර්ගිනේ උතුම් ඥානයේ පිහිටලා නැගින්නේ ඒක නැත්තා නිරතුරුවම මේ ලෝකෙන් නිදහස් වෙමින් නිර්වාණ සියම භූමියට යන පුද්ගලයෙක්වත් පත් වෙනවා කියලා මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පැහැදිලි කළා. පින්නතුනි මේ සම්මාදිතිය ඇති කරගත් ප්‍රමාණයට අපි මේ ආර්යසනික මාර්ගය යන්න පින්නතුනි. අද ඇතැම් විට ඔබට හිතෙයි මේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා මේවා දහම් පචලන කායිදම අපි ඉගෙන ගත්තා. මේ අටක් පිළිපදින එක මේක අමාරුවක් නේද කියලා. පින්නතුන අලුතෙන් දීර්ඝ ස්වාමීන් වහන්සේලා පොත් කියලා තියෙනවා මේ මාතෘකාවෙන්. ආරක්ෂණික මාර්ගය කියලා නෙවෙයි කියලා තියෙන්නේ. The eight steps of happiness කියලා. සතුට ලබන මාර්ගයේ පියවරට විදිහට ඉස්සර කරගන්න. ඔබ හරියට මෙයාස්ගේ මාර්ගයේ පිළිඳ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් එදාට ඔබට ආරක්ෂණික මාර්ගයේ පිළිපදින නෙවෙයි අමාරු වෙන්න තුනේ. මෙයාස්ගේ මාර්ගය අයින් වෙන එක අමාරු. ඔබ ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පරිසම්බද වෙන පැහැදිලි දැක්ම තියෙන. ඔබ මේක තේරුම් ගත්තොත් එදාට ඔබව බලෙන්වත් මේ අරසින් මාර්ගයෙන් අයින් කරන්න බැරි වෙන ඔබට එදාට. ඔබට ඔබේම මාර්ගය බවට පත් වෙනවා. ඇතැම් විට මේක දේශනා කරපු දේශකයන් වහන්සේ වෙලෙකුවත් ඔබ අයින් කරන්න කියලා. ඔබේ දර්ශෝදාන නැහැ නේද? ඔබටම සාන්දෘෂ්ටික වශයෙන් අපාරික වශයෙන් දෙකම වේදෙනිය වශයෙන් මේ ඥානසංස ඔබ දකිනකොට ඔබට පින්නතුනේ ඇතැම් විට නිදාගන්න හිතෙන්නේ නැහැ. දැන් අපි වේගයක් ගන්න නිදි යනවනේ නේ. ඔබට ධර්මයේ ප්‍රැක්ටිස් කරන දවසට ඔබට නිදාගත්තට වඩා විවේකයක් ලැබෙන කොහොමද? අවදීන් ඉඳගෙන ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම පිළිබඳව. එදාට ඔබට නිදාගන්න ලෝභය නැමිට. ඇතැම් විට ඔබ වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියලා. ඔබ තමත් ගැඹුරට ගිය දවසට පිළිබඳව ඔබට දුකයි ඇතැම් විට වාඩි වෙලා මේක ප්‍රැක්ටිස් කරන්න. ඔබේ නාට අතුපතු ගාමින් අනිත් වැඩ කරමින් ගෙදර අතු ගාන නැත්නම් ඇතැම් විට පාර හරි අතු ගාමින් මේ ධර්ම ඔබ එදාට ප්‍රැක්ටිස් කරන්න. ඔබ ඒ වෙනාවේ ලෝකෙට යහමක කරනවා. මෙච්චර වටිනා දහම ජීවිතේ ලැබෙන කොට පින්නතුනි. එදාට ඔබට ආයි නොලිවිච්ච දෙයක් කියලා ජීවිතේ නැහැ. එතකොට මේ හැම අංගයක්ම ඔබේ ශාරීරික කොටස් වගේ. අර රතේ ගමන් කරන කෙනාට රතේ අස්වැන් දෙන්න, රතේ රෝද, ඒ හැම දෙයක්ම ඒ රතේ අංග වුණා වගේ. ඔබට ජීවිතේ හැම දෙයක්ම ආරස්සංගික මාර්ගයේ ගමන් කරන්න තියෙන උපකරණ විදිහට ඔබට පේන්නේ. එහි ඉහළම දේ තමයි පින්නතුනේ ඔබ හුස්ම ගන්න ආස්වාස ප්‍රස්වාස ටික. මේක තමයි හොඳම කමටහන. මේක තමයි අපි ඉපදෙන වෙලාවේදී අපේ අම්මා දීපු භාවනා කමටහන පින්නතුනේ. අපේ අම්මාවට තේරුණ ලබා දුන්න විතරක් නෙවෙයි. මෙඩිටේෂන් ටෙක්නික් එක දුන්නා අපි ඉපදෙන වෙලාවේදී. අපි මොලේ මොහොස්ම ගැන අඬන වෙලාවේ අම්මා වහ සතුටුණානි. ඒ සතුටුනේ පින්නතුනේ අපි ජීවත් වෙනවා දකින නිසා. හුස්ම ගැනීම තමයි කෙනෙක්ගේ ජීවත් වෙනවා කියලා බලන සංකේතය. අන්නේ අම්මගෙන් ලැබිච්ච ඒ හුස්මට අපට බුදු පියාණන් වහන්සේගෙන් බුදු මෑණියන්ගෙන් ලැබිච්ච අනෙක් උපකාරය තමයි ඒ හුස්ම ගැනීම පිළිකිරීම දෙකට සතිමත් බව කියන එක එකතු වෙලා ආනාපානසති භාවනා කියන මේ කමටහනත් නිවන් දකින්න දොරටුවක් විදියට අපට ලබා දීලා තියෙනවා. ඉතින් අපේ අම්මට තාත්තට පින් වැඩෙන්න බුදුරජාණන් වහන්සේට සැමැලිසම කළගුණ සැලකීම දක්වා වෙන්නේ මේ ආනාපානසති භාවනාව සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට ආරසින් මාර්ගයේ තියෙන විදියට දුකේ නිදහස් වෙන විදියට සමති දර්ශන වැඩෙන විදියට සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන විදියට භාවිත කිරීම. එනිසා අපි මේ ඇති වෙලාව ආනාපානසති භාවනා කරමු. හොඳයි පින්නතුනේ අපේ සීලම භාවනා අපි කරන්නේ බාහිර රූපේ නිදහස් වෙන්න. ඒ වගේම ආධ්‍යාත්මික මනසේ තියෙන නිත්‍ය සපාත්ම කියන මේ දෘෂ්ටියෙන් සපුරා නිදහස් වෙනකයි අපි සීල භාවනා කමටහන් භාවිත කරන්නේ. මේ වෙලාවේ අපි සමත භාවනා කමටහනක් විදිහට ආනාපාන සතිය පුහුණු කරලා now we are going to practice breathing meditation ආනාපාන සති භාවනා. Sitting in a calm posture, we contemplate on breathing in and out. When we breathe in, we are aware of that now I am breathing in. When we breathe out, we contemplate on that now I breathe out. Keeping our attention around the nose to upper lip, we are mindful in breathing in and out. When mind is concentrated, we reflect on impermanence. My body is impermanent. Feelings are impermanent. Consciousness is impermanent. mental formations are impermanent. Finally, we contemplate on that, the present moment, the present thought. My entire life is the present moment, since the past has ceased, future hasn't come yet. My entire life is the present moment, the present thought. That present thought also arises and ceases at the moment. හොඳයි පින්නතුනි, ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ශරීරය ඍජුව තියාගෙන වම තුලින් දකුණු අත තියාගෙන ඔබ වාඩි වෙලින් ඉරියව්ව ගැන මද වේලාවක් සිහි ඇති කරගන්න. දෙපා සිට හිස දක්වා, හිස සිට පාදාන්තය දක්වා සතිමත් බව ඇති කරගන්න. සතිමත් බව ඇති කරගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන මද වේලාව වර්තමාන සිත තියාගන්න. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව සිහින් ඉන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බව සිහින් ඉන්න. ඉතාම ස්වාභාවික සිදුවන ආශ්වාස ප්‍රශ්වාසය ගැන මේ සිහිපත් කරන්නේ. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නේ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව අවධානයෙන් ඉන්නේ. පිට වෙනකොට පිට වෙන බවත් අවධානයෙන් ඉන්නේ. හුස්ම ඇතුළු වීම පිටවීම ගැන සම්පූර්ණ අවධානයෙන් මා මේ වෙලාවේ ඉන්නේ. හුස්ම දීර්ඝව ඇතුළු වෙන හා පිට වෙන වෙලාවේදී එහි දීර්ඝ බව කෙටියෙන් හුස්ම ඇතුළු වෙන හා පිට වෙන විට එහි කෙටි බවක් ගැන මම අවධානයෙන් එහි යෙදෙනවා. හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන සම්පූර්ණ අවධානයෙන් සහ අවබෝධයෙන් යුක්තව මා සිහිය දියුණු කරනවා. හුස්ම ඇතුළු වෙනවා, හුස්ම පිට වෙනවා. තාම සැහැල්ලුවෙන් හුස්ම ගන්න පිට කරන්න. මේ හුස්ම කියලා කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වයක්. ශරීරය කියන්නේ මාගත් ආහාරයේ ප්‍රතිඵලයක්. ආහාරයේ ප්‍රත්‍යයෙන් ශරීරය හටගෙන ශරීරයේ ක්‍රියාකාරීත්වයක් පිළිබඳයි මේ හුස්ම ඇතුළු වීම හා පිට වීම පිළිබඳව මේ ක්‍රියාවලිය සිද්ධ වන්නේ. එනිසා මේ ආස්වාස් ප්‍රස්වාසයට හේතුව ආහාරයේ කියන අවබෝධයට මාපත් වෙනවා. ආහාර සමුදයෝ රූප සමුදයෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ. මේ හුස්ම ගැනීම පිට කිරීම කියන එක සත්වයේ පුද්ගලයේ කරන දෙයක් නෙවෙයි, ආහාරයේ ප්‍රතිඵලයක් විදියට සැකසුණු ශරීරයේ ක්‍රියාකාරීත්වයක් මේක. හේතු නිසා හටගෙන හැම වෙලාවෙම හේතු නිරෝධයෙන් නිරූපස්කන්ධයේ නිරෝධයට පත් වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ආස්වාස ප්‍රස්වාසය ගැන තවදුරටත් මා හොඳට සිහිය පවත්වා ගන්නවා. ආස්වාස ප්‍රස්වාසය ගැන සතිමත් වෙනකොට මට දැනෙනවා කායික මානසික සුවයන්. කායික සාසිතර සැහැල්ල භාවයක් මට ලැබෙනවා. හිතේ සතුට ඇති වෙන බව මට පේනවා. ඒ සැප වේදනා හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙන දෙයක්. හුස්ම ඇතුළු වෙනවා. හුස්ම පිට වෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ හිත සමාධිමත් වෙනකොට මගේ හිතේ සතුට වැඩි වෙන ආකාරය මට පේනවා. ඒ සැප වේදනාව ස්පර්ශේ නම් වූ හේතු වෙන හටගෙන ස්පර්ශ නිරෝධේ නිරෝධ වෙනවා මා දකිනවා. මේ මොහොතේ මට කිසියම් කායික හෝ මානසික වේදනාවක් ලැබෙනවා නම් සැප හෝ දුක් එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ වේදනාව ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් හැම වෙලාවෙම නිරෝධයට පත් වෙන දෙයක් බව මානවනින් දකිනවා. මේ වේදනාවන්හි හට ගැනීම හා නිරෝධය දැකීමෙන් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන මා අඛණ්ඩව සිහිය පවත්වා ගන්නවා. ශරීරය හොඳට සැහැල්ලු කරගනිමින් නිරායාසයෙන් ස්වාභාවික සිදුවන ආස්වාස ප්‍රස්වාසයේ පිළිවඳව නාසය ආශ්‍රිතව මා වර්තමානයේ සිහිය පිහිටුවාගෙන ඉන්නේ. හුස්ම ඇතුළු වෙන විට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙන විට පිට වෙන බවත් මා දකිනවා. ආස්වාස ප්‍රස්වාස භාවනාවෙන් හිත සමාධිමත් වෙන්න වෙන්න මට මගේ හිත හොඳට පේන ගන්නවා. හිතට රාගයක් ද්වේෂයක් මෝහයක් එන විට මට ඒක හොඳට අවබෝධ වෙනවා. හිත පිරිසිදු වෙලා තියෙන විට එයක් මට හොඳට පේනවා. රාග ද්වේෂ මෝහ වලින් හිත පිරිසිදු වෙනකොට ඒ පිරිසිදු වෙච්ච හිත මා හොඳට දකිමින්ම ආස්වාද ප්‍රසවාස කරනවා. මේ හිතන් දිගට යන දෙයක් නෙවෙයි. නාම රූප පත්‍ය විඥානං කියන විදිහට නාම රූප දෙකෙන් නැත්තම් සිටිවිලි හා රූපය කියන හේතුවල ආධාරයෙන් තමයි මේ හිත හටගන්නේ, විඥානය හටගන්නේ. නාම රූප නැමති හේතුවෙන් හටගත් විඥානය නාම රූප නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ හිත අනිත්‍ය දෙයක්. හිත දිගට යන දෙයක් නෙවෙයි. නිතරම හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් ඒ නිරෝධයට පත් වෙනවා. හිත තැම්පත් වෙන්න වෙන්න මට අනිත්‍යතාවය හොඳට ප්‍රකට වෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන කියන නිස්කන්ධ පංචකයක් තමයි මගේ ජීවිතය කියන්නේ. නිස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය මා දකින විට ස්කන්ධ හතරක අවබෝධයකට මාපත් වෙනවා. රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් වශයෙන් උත් මා මේ වෙලාවේ අවබෝධ කර ගැනීම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරකින් සිදුවන බව එයන් හේතුවෙන් හටගෙන හේතු සමුදයෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙන බව මම හොඳට දකිනවා. සමුදය ධම්මානුපස්සේ විහෙරති. කොහොමද ධම්මානුපස්සේ විහෙරති? නාසය ආශ්‍රිත හිත තියාගෙන හුස්ම ගැන අවබෝධයක් සමගම මම යථාර්ථයේ පසක් කරගෙන මෙලො ඉන්නේ. මගේ ජීවිතයේ සමස්ත ආධ්‍යාත්මික සාර්ථකත්වයේ කියන්නේ දුකෙන් නිදහස් වීමයි. ඒ දුකේ නිදහස් වීම සපුරාම තීරණය කරන සාධකය වන්නේ මා මේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය වැය, හට ගැනීම හා නිරෝධය, අනිත්‍යතාවය මෙනෙහි කරන වෙලාව. ඒ අනිත්‍ය මෙනෙහි කරන වෙලාව තුළ මා ලෝකයේම නිදහස් වෙලා ඉන්නේ. කිසියම් තැනක මගේ හිත පිහිටලා නැහැ. රූපයත් තුළවත් වේදනාවක් පිළිබඳවත් සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ කෙරෙහිවත් කිසිම තැනක මගේ හිත පිහිටලා නැහැ. මට අනිත්‍යතාවය විතරමයි පේන්නේ. ලෝකයක් නිරුද්ධ වෙච්ච ආකාරය මා දකිනවා. මා ලෝකයේම නිදහස් වෙමින් මේ ආස්වාස ප්‍රසආසය තුළ අඛණ්ඩව අප්‍රමාදීව සිහියෙන් නුවණින් වාසය කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සම්බේ සංඛාරා අනිච්ඡාති සම්බේ සංඛාරා දුක්ඛාති සම්මේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පන්සති අතහෙනින්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධියා සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අද මේ වෙසක් පුන් පොහොය දින නිමිති කරගෙන මේ වෙලාවේ පැවතිච්ච මේ බාන වැඩසටහනෙහි පින්තුන් ඉමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ පුහුණු කරපු අවස්ථාව අද විශේෂයෙන් සාකච්ඡා කළේ බුදුදහමේ ප්‍රධාන තේමාවක් වන අරහත්ගේ මාර්ගය. මේ අරහත්ගේ මාර්ගය තේරුම් ගන්න පමණට අපි සම්මාදිටිය තේරුම් ගන්න වෙනවා. සම්මාදිටිය තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගය වඩනකොට අපේ සම්මා සංකල්පය වැඩෙනකොට අපේ කරුණා මෛත්‍රී ආදී නැත්නම් සතර බ්‍රහ්ම විහරණ අපේ ජීවිතේ වැඩෙනවා. ඒ වගේම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ ලක්ෂණ වැඩෙනකොට සීලය දිනු කරා වෙනවා. සීලය බුදුදහමේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා. මේ සීලය නිකන් සීලයක් නෙවෙයි, දෙකින් චනුපගාම සීලවා කියපු විදිහට ඇතනට කියන අන්ත දෙකෙන් මිදිච්ච සීලයක් තමයි. දුරස්කෘත නොමෙච්ච සීලයක් තමයි බුදුහාමුදුරුවෝ කළේ. ඒ සඳහා එකාතකින් රූපාදී ස්කන්ධ පංචකයේ සමුදයක් නැත්නම් හට ගැනීමත්, අනිත්‍යයෙන් ස්කන්ධ පංචකයේ වැයවීමත්, මේ හට ගැනීම නිරෝධය දෙක දැක්වෙතින් තමයි සැබෑ ලෙසම අපි මේ හේතුඵල ධර්ම දැක්වෙතින් තමයි සැබෑ ලෙසම සීලය අපේ ජීවිතයට උපස්තම්භක වෙන්නේ. ඒ සීලය පිළිපදව පමණට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි ස්කන්ධයක අදාළ කරුණු සම්පූර්ණ වෙනවා. එහෙදි සම්මා සතිය වැඩෙනවා කියන්නේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්පොඥාණය වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, ශ්‍රද්ධාදී බල ධර්ම වැඩෙනවා පිටුනි. ඒ පමණට හිත සමාධිමත් වෙනවා. සමාහිත්තෝ වික්ඛවේ වික්ඛෝ යථා භූතං පරිහරති කියන විදිහට. ඒ සමාධිමත් වෙච්ච පමණට අපි අර මුලින් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු චතුරාර්ය සත්‍ය අපට එනේනම ප්‍රකට වෙන දුක් සත්‍ය කියන්නේ මේක නේද? සමුදය සත්‍ය කියන්නේ මේ තෘෂ්ණාව නේද? නිරෝධ සත්‍ය කියන්නේ තෘෂ්ණාව දුරු කිරීම නේද? මාර්ග සත්‍ය කියන්නේ මේ අරසිංහ මාර්ගය නේද කියලා මේ ධර්ම කරුණ පින තුන එකිනෙකට සම්බන්ධ වීම සම්බන්ධය අපිට ඉතාම පැහැදිලි වෙනවා. එපමණට පින තුනේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රකට වෙනවා. එපමණට අනිමිත්ත ශුන්‍යතා අපහනිට කියන මෙන්න මේ අවබෝධයම අපිපත් වෙනවා. සම්පූර්ණ බුදුදහම කියන්නේ මේකයි පිළිතුරේ. මේ අරසිංහ මාර්ගය නැමැති මේ උතුම් රත්යේ යනකොට මේක තමයි අපේ ජීවිතයේ පිළිතුරේ. ඒක අපේ විහාරස්ථානයේ විතරක් නෙවෙයි අපේ මුළු ජීවිතයම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කැඩපතක් කර ගන්නට ඕන. අපි තමයි හැම පියවරක්ම සම්මාදිට්ඨි, සම්මාසංකල්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංගත් එක්ක අපි ගමන් කරන්න වෙනතුනි. එදාට තමයි අපි අපරිණම පිළිසරණ රැකවරණයක් සලකා ගන්නා වෙන්නේ. අත්තිපා දෙප්පේ විහත අත්තසරණාන අනිසරණා කියන මේකයි. අපරිණම අපි පිළිසරණ රැකවරණයක් කරගත්තා. එදාට අපි අපේ අතේ එල්ලා යන අපි වඩාගෙන යන දරුව ගැන නේ අපි විශ්වාසය තියාගෙන යන්නේ. ඒ දරුවාට තමාට කවදා හරි අහිමි වෙනවා. ඒ දරුවාට කාට හරි බාධා දෙන සිද්ධ වෙනවා. අපිට තේරෙන අපේම හිත නේද? අන්නේ එතන පිළිසරණ කරගන්නවා කියන තුනේ අපේ හිතට සලකන විදිය තමයි ධර්මය කියලා කියන්නේ. එනිසා ධර්මයේ පිළිපැදීම කියන්නේ පිළිතුරු වෙන දෙයක් නෙවෙයි. අපිටම සලකා ගැනීම. අපිට සලකනවා කියන්නේ මොකද්ද? අපේ හිතට සලකනවා කියන එක. අපි හිතට සැලකුවොත් තමයි ඇත්තටම අපි සැලකුවානේ. අපි කයර සැලකුවට කොයිතරම් අපි මේ ශරීරයට කැම දුන්නත් අලංකාර කරක් එක දවසක් කන දෙන බැරුණොත් බලන්න පිනතුනේ. දවසට කීවතාවක් නම් මේ ශරීරය පිරිසුදු කරනවද? අනේ හෙට දවසේ මූණ හොදන්න ඕනේ නැහැ, නාන්න ඕනේ නැහැ, හිඩොත් මොකද වෙන්නේ? මේ ශරීරය අනේ වයි ඉතින් මෙච්චර අවුරුදු දැන් 80ක් නෑ වුණේ නම් කමන්න දැන් සතියක් වෙවිද ගන්න කියලා කිව්වොත්. ආ මොකද මේ ශරීරයට වෙන්නේ? ඕ පිනතුනේ දන්නවනේ වෙන දෙන්නේ. අපේ ශරීරය අපිට මසල කරන්නෑ පිනතුනේ. ඉතින් එහෙම ශරීරයක් අපි මේ පරිහරණය කරන්නේ. ඒ නිසා ශරීරයට කොච්චර සැලකුවත් ශරීරය අපිට සලකන්නේ නැහැ. අපි ඇත්තටම අපිට සැලකුවා වෙන්නේ අපි අපේ හිතට සලකන්නට ඕන. ඒ හිතට සමාධිය එකතු කරන්නට ඕන. ඒ හිතට සමාධි ප්‍රඥා එකතු කරන්නට ඕන. ඒක සමාධිමත් කරගන්නට ඕන. ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍යය මෙහි කරන්න ඕන කියලා තුනේ. මේ ආරසිංහ මාර්ගය තමා ගමන් කරන ඉතාම අලංකාරවත් රාත්‍රියක් වඩපත් කරගන්නට ඕන. එතකොට අපිට පිළිසරණක් තියෙන බිනතනි. අපි කොහෙ ගියත් හරි නෑ. එක්කන් වෙච්ච හැම වෙලාවෙම අපි භාවනා පඩමින් ඉන්නේ. තමා කරපු කුසලයක් සිහිපත් කරමින් ඉන්නේ. අනිත්‍ය දුකනාත්මදී ලක්ෂණ මෙහි කරමින් ඉන්නේ. පරිසම්පාදේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන මෙව මෙහි කිරීම තමයි අපේ ජීවිතේ වඩපත් වෙන්නේ. ඉතින් අද වෙසක් පොන් බොහෝ දිනේ බිනතුනි. ඔබ ලෝකේ ඉන්න වාසනාවන්තමයි වෙන්න පුළුවන් අද මේ දවසේ. ඉතින් ලෝකේ බොහෝ දෙනාට නොයේ පිළියේ කරදර කම්කටොළු තියෙන මොහොතක්. විදුලිය නැමැතිව, වතුර නැතුව, ගෑස් නැතුව, දැඩි ආර්ථික දුෂ්කරතාවලින්, ආහාර පාන හිගයන් වලින් නොයේ හේතු මත විවිධ හේතු සාධක මත ලෝකේ සත්‍යම් මොහොත පාන කාලයක අපි මේ ඉන්නේ. ඉතින් එවැනි කාලයක මේ ලෝකයේ ඔබ මෙවැනි පහසුකම් ටික ලබා ගන්න ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයෙක්ගේ වටිනාම දහම ඔබේ දසමංගලී ශ්‍රවණය කරලා ඒ ධර්මයේ පුහුණු කරන තරම් ඔබ ජීවිතයේ කොයි තරම් වාසනාවන්තද? ඉතින් ඒ ගැන ඔබ හුඟක් හඳුනටපත් වෙන්න මේ ජීවිතේට උපරිම වටිනකම ලබා දෙන්න. මේ ජීවිතේ නිකරුණේ ගෙවිලා යන දෙන්නට එපා. කාලය ගත වීම අපට වළක්වන්න බෑනේ. නමුත් අපට එකක් කරන්න පුළුවන්. ඒ ගත වෙන කාලයට ධර්ම එකතු කරන්න පුළුවන්. අන්න ඒ තුලින් පමණයි අපට මේ ජීවිතේට වටිනාකම, මේ දිරහපත් වෙන ජීවිතයට සැබෑ අගය වටිනාකම දෙන්නට පුළුවන් කම තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබට මේ අනිසි දැකලා ආව පුණ්‍ය කර්මය ආශිර්වාදයක් වෙනස වේවා. මේ සියලු පින්කමලා සංසයෙන් මෙලොව ජීවිතයක් සඵලව සසර ජීවිතයක් සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, සීල සමාදානයේ අවසානාංගයේ විදියට අපි සීල් පවාරණය කරන්න බලාපොරොත්තු වෙන පින්තුන් සිය සඳහා සෝදානම් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි තတိယံတိ සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත හොඳයි පිළිතුනි උදෑසන පටන් මේ මොහොත දක්වා සිත සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනා කිරීම ආදී වශයෙන් නොඑක ආකාරයෙන් පින්නා සිද කරගත්තා අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරලා අද මේ අප පින්කම් සිද කරන්නේ තෙම බුදුරජාණන් වහන්සේ වපුදන උතුම්ම ක්‍රමය ප්‍රතිපත්ති පූජාවෙන් ඔබ බුදුමහාඳුරෝ පිළිවාගෙන නම අප වෙනින් සසන අනාදිමත් කාලය දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා සුවිසාල පරිත්‍යාගයක් කරපු ඒ උත්තම මනුෂ්‍ය රත්නයේගේ ඒ ශ්‍රේෂ්ඨ ජීවිතයේහි අසිරිමත් උතුම් සිදුවීම් සිදු වෙච්ච සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් මේ උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් ඔබ පුදානට ඔබට ශක්තිය ලැබුණේ ගරුතර ලබහඳුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ චෙන්නවත් බොහෝ දිනෙගේ ආධාර උපකාරය මත එනිසා අපි ඒ ස්වාමීන් වහන්සේලා ඔබට දාන ආදී පූජා කරපු හැම දිනමත් අපි තාම කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් සිහිපත් කරමු. ඒ හැම දිනකටම මේ උතුම් තින් කමලාන් සංස්ථාන්යෙන් ඒ හැම දිනාගේ මාධ්‍යත්ම දිවිත සඵල කරගන්නට නිරොග් නිරෝගී සම්පatti ලබන්නට මේ උතුම් තින් කමත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් තින් කම තුලින් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය කුසල ධර්මයන් අපරමින් නියගිය ඥාති වූ ධර්මෝදන්ව සුවපත් වෙත්වා. ඒ හැම දිනාම අවසානයේදී උතුම් මොණියනේ සංසේත්වා කියන පැතුමෙන් අපි මියගෙන ආතියට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් වඳින්න හැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, හැම දිනෙක මේ වාගේ සතුටටපත් ගන්න මේ උතුම් වෙසක් පුන් පොහොය දින නිමිති කරගෙන අද දින ඉතාම ලස්සන තින්කම් මාලාවකට සමාගම් ලැබුණා. ඉතින් මේ විහාරස්ථාන දෙස බලන විට ඉතාම පැහැදිලි ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා මේ පින්වත් දායකයනොත් මේ පන්සලේ ඉතාම ලස්සනද කියන්න වාක් මහන්සි වෙනවා. මේ පන්සලේ මල් ගහන් දැක්කත් ඒක හොඳට පේනව නේද? කොයි තරම් කැපවීමක් කරනවද මේ කාන්තාරයක් මැද වගේ නිසියම භූමියක් වගේ ලස්සන පොණි භූමියක්. සියලුම විහාරාංග වලින් යුක්ත මේ ලස්සන පන්සලක් පවත්වා ගන්නට මේ ස්වාමීන් වහන්සේලා ලොකු කැපවීමක් කරනවා. ඉතින් මේකට ගරු කිරීමක් කියලා කියන්නේ මේ පන්සල වලින් මේ වගේ ප්‍රයෝජන අපි ගන්නට ඕන. මේ වහලයට මේ පන්සල භූමිය ඉඳගෙන අපි මේ වගේ සීල භාවනා දී පින්දාම් කරන්නට ඕන. ඒ වගේම පන්සලේ ගත වෙන හැම වෙලාවකම මේ පන්සල කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වැඩ සිටින ස්ථානයක් කියන හැඟීම පන්සලට ආපු වෙලාව ඉඳලාම හිතේ තියෙන්නට ඕන. දරුවෙක් ආවත් ඒ දරුවටත් ඒක කියලා දෙන්න. සමහරට පන්සල ආවම බොහොම නිදහසේ තියෙන නිසා බොහෝ විට ඇතමිට නිකන් ක්‍රීඩාංගණයක් වගේ වෙනවා පන්සල නේද? ඒ තත්ත්වයටපත් කරන්න හොඳ නෑ අපි. ඒ දරුවෝ දන්නේ නැති නිසා එහෙම කරන්නේ. ඒ දන්න වැඩි හිටියන් විදියට ඔබ ඒ දරුවාම පාලනය කළා. ආධ්‍යාත්මික සතුටක් දැහැම සතුටක් ඉඳෙන ගමන් පන්සලේ තියෙන ගෞරවය කියන විදියට හැකිතා සංවර්ධීව ඒ පන්සල තුල ගාලේ කාලය ගත කරන්නට ඕන. ඒ වගේම පන්සලේ තියෙන ඒ විහාරාංග වලින් සතුටක් භුක්ති විඳින්න ඒ චෛත්‍ය දාගය බෝධි මහන්සිය දැකලා මාර්ගස් දැකලා හොඳට සතුට වෙනව දැකලා ලොකු වියදමක් මහන්සියක් කරනවා නේද? ඒ වගේම දැහැම සතුටක් ඉඳලා පන්සලේ ගෞරවයත් උපරිම තියගෙන මේ හැම වැලි කැටයකටම වටිනාකමක් ලබා දෙන විදියට මේ පන්සල තුල මෛත්‍රියෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුදු දාම සංගිතින් පෙරවන කෙරෙහි අසීමිත ගෞරවයෙන් මේ පන්සල තුල වාසය කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු කුසල හේතුයෙන් ඔබ හැම දිනකටම මෙලොව වශයෙන් නිරෝගී නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ වඩා වඩාත්ම ආධ්‍යාත්මික සතුට දිනු කරගන්නට මේ උතුම් කුසල ඵලයන් ඔබට ඒකාන්තම හේතු වේවා. සසල ජීවිත සූපත්ව ප්‍රාර්ථනානුකූලව ඉතාම ඉක්මන් භවයකදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සියලු දුකෙන් නිදහස් වන්නට මේ සියලු කුසල ධර්ම ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්මේති පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.